संसार सारोग विनीत निसं सन्नीत सातं सुचि सारदे सं संदेह कं स्वन्न तनूपलासं संलाप देसिं फलमे विसासं संसाविगं केवल मोहनासं सन्नाह कन्मार रने विसेसं संसेवितं दासि मुदार हासं संहार धम्मं पनमे सदासं संदास गन्नासित पापनासं सन्नाप धन्सिं हत गोर पासं संपार गामिं सुचि सार वासं संवार संगं पनमे रसासं नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි සදහවත් වාසනාවන්ත පින්තුනි 2025 වර්ෂයේ මේ මාසයේ වෙසක් පොන් පොහොය දින නිමිති කරගෙන 2569 බුද්ධ වර්ෂය මෙනෙහි කරලා අප සිල් සමාදන් වෙන අවස්ථාව වෙසක් පොන් පොහොය දිනේ කියන්නේ බෞද්ධ ලෝකයාගේ අතිශය සම්භාවනීයව පත්වෙච්ච වැදගත්ම පොහොය දිනය වැදගත්ම දවසය. ඉතින් මේ දවසේදී අප විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන දවස, ධර්මයේ ගුණ සිහිපත් කරන දවස, සංඝරත්නයේ ගුණ සිහිපත් කරන දවස. සුගෝ බුද්ධානම් උපාදෝකේ පිළිදෙයට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම ලෝකයට සැපයක් කියලා දේශනා කළා. ඒ වගේම මේ ධර්මයේ පහළ වීම ලෝකෙට යහපතක්. සුඛ සංගත සාමග්ගේ ඒ ස්වාමීන් වහන්සේලාගේ සමගිය ලෝකෙට යහපතක් සැනසීමක් කියලා දේශනා කළා. පින්තුනි අන්ති කෙනේ මේ බෝධිසත්ව සංඝ කියන පෙරවන පහළ වෙලා තියෙන කාලෙක සුගතිය පිපෙලා ඉන්නවා නම් මනස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ වැනි ස්ථානයක මේ ධර්ම ඇසුර කරන්න පුළුවන් පරිසරයක කෙනෙක් ජීවත් වෙලා ඉන්නවා නම් එකයි තාම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක විදිහට සලකන්නට ඕන. අන්‍ය අවස්ථාව ඔබත් මාත් ලබාගෙන තියෙනවා. ඒ වාසනාවන්ත උපත ලැබුව විතරක් නෙවෙයි ඒ ධර්ම ඇසුරු කරන්න පුළුවන් පතිරූප දේශ වාසියක් අප ලබලා තියෙනවා. සුදුසු ප්‍රදේශක වාසය කරනවා. මේකත් ඊටාම දුර්ලභ කාරණයක්. ඒ සුදුසු ප්‍රදේශක වාසය කරන විතරක් නෙවෙයි ඒ ධර්ම පිළිපදින්නට පුළුවන් දහම අහන්නට පුළුවන් සුදුසු වටා පිටාවක අප ජීවත් වෙන ගමන් ඒ සඳහා විවේකී ලබාගෙන තියෙනවා. සමහරක්නම් බෞද්ධයන් වුණත් එයාට මේ විවේකී සලසා ගන්න එක පහසු වෙලා නැහැ පිටතුනි. එයාට තියෙන නොයෙක් විද්‍යාත්මක ගැටලු නිසා, ඇතැම් විට එයාට තියෙන රෝගාබාධ නිසා, ඇතැම් විට එයාගේ සමීපතම ඥාතීන් තියෙන ලෙඩ දුක් හරදර නිසා මේ අවස්ථාව බොහෝ දෙනාට ගිහිලා තියෙනවා. මේ කරුණ ගැන කල්පනා කරන විට ඔබට තේරෙනවා පින්තුනි ඔබ කොච්චර වාසනාවන්තද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝගී වස්සසතන් ජීවේ අපස්සන්දම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. යම් කෙනෙක් දහම නොදැක වසර 100ක් ජීවත් වෙනට වඩා දහම දැකලා ජීවත් වෙන එක දවස උතුම් කියලා දේශනා කළා. ඉතින් මෙන්න මේක දවස සාර්ථක කරගත්තොත් පින්තුනි අපට හැම දවසක්ම අවුරුදු 100ක් වෙනවා. හැබැයි අපි මැනවින් මේක තේරුම් ගන්නට ඕන පින්තුනි. අද ලෝකයේ බුදුදහම ගැන කතා කරද්දී විද්‍යුත් උපකරණ ගැන සඳහන් කරනවා. එකක් තමයි ධර්මයේ දන්නේ නැති අයට ධර්මයේ කියා දීම, හඳුනා දීම. සහ උපදින බෞද්ධයෙකුට නැවත බුදුදහම හඳුනා දීම කියන එක. මේක පිළිබඳව කරන දෙයක්. ධර්මයේ දන්නේ නැති කෙනෙකුට බුදුදහම හඳුනා දෙන එක බොහොම ලේසි දෙයක් වෙනවා. හැබැයි උපදින බෞද්ධයෙකුට මේ ධර්මයේ කියා දීලා, මේ ධර්මයේ විශ්වාසය ඇති කරලීම අද ඉතාම දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා. ඒකට හේතුව අප මොන ධර්ම කාරණයක් ඇහුවත් අහන්නකොටම අපිට හිතෙන්නේ අපි මේ දන්න ටිකම තමයි කියන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි හිතනවා දන්නම කොටම අපි ඒක දැනගෙන ඉවරයි කියලා. පුහුණු කළා ඉවරයි කියලා අපි හිතන්නේ. ඊට පස්සේ අපි බලන්නේ අනිත්‍යය මේක රකින්නවාද? අනිත්‍යගේ ජීවිත තුනෙන් තමයි බලන්නේ. ඇතමිට ධර්ම දේශනා අහනකොට මේක අපි දන්න කරුණු ඔක්කොම කියවෙනවද කියලා තමයි බලන්නේ. අඩුපාඩුවක් වෙනවද කියලා සමහරවිට අපිට බලන්න හිතෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි අද අපට තියෙන අනුතර. මෙන්න මෙතනට නොයෙට නැට අපේ තහම පරිස්සමෙන් මේ දහම සිදු කරන්න ඕන පින්නතුනි. එහෙම නැත්නම් අපිට මේ දහම අහිමි වුණා කියලා කියන්නේ මුළු බුද්ධෝත්පාද කාලයක් අහිමි වුණා කියන එක. අන්නේම නොවෙන්නට මේ දහම ඉතාම ගෞරවයෙන් සිදු කරන්න ඕන පින්නතුනි. මේ ආන හැම දහම් පදයකම පිටුපස්සෙ තියෙන්නේ නිකන් සාමාන්‍ය කෙනෙක්ගේ මතවාදයක් නෙවෙයි. ඔබ හරියටම බුදුබණ අහනවා නම් දුකේ හටගැනීම හා නිරෝධය කියන කාරණේ ඔබ මනවින් අහුම්කන් දෙනවා නම් ඒ හැම දහම් පදයක් පිටපස්සෙම තියෙන්නේ සාරසංකේ කල්පලක්ෂයක කරපු මහත්ෝ කැපවීම ප්‍රතිඵලය. සෝ සාගරයේ ජල දෙකන් රුධිර ආදාස්සේ භූමින් පරාජය කරන් සමදාසි දානම් මෙරූපමාන අධිකංච සමුලි සීසං කේතාරකාදික තරන් නයන් අදාසී කියලා කියනවා. මහා සාගරයේ ජලයට වඩා අපේ බෝසතාණන් වහන්සේ පෙරම්පුර සමයේදී සිය ශරීරයේ ලෙඩන් දිලා තියෙනවා. මේ මහා පොළවේ පස්වරට වඩා බුද්ධත්වයට සඳහා උන්වහන්සේගේ මස්තන් දිලා තියෙනවා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස්තන් දිලා තියෙනවා. අහසේ තාරකාවට වඩා සිය දෑස් සිය පිම්ම උගුටලා දම් දිලා තියෙනවා පාරමිතා විදියට. එනිසා අප දහම් අහන හැම දහම් පදයකම තියෙන්නේ අන්නේ වෙහෙස මහන්සිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට සාරසංගේ කල්පරාශියකට ඉහත එදා දීපංගර පාදමූලයේදී උන්වහන්සේට චතුරාර්ය සත්‍ය කරන් තිබුණා. අරහත් භාවයෙන් නිවන් දකින්න තිබුණා. අන්නේම තිබෙච්ච ඒ අතකටවත් නිවන අතහැරලා නැවත සසරට බැහැලා අප වෙනුවෙන් වූ පරිශ්‍රමයන් සිදු කළා. එදා දීපංගර පාදමූලයට එනකන් උන්වහන්සේගේ අතින් යම් කිසි වරදක් සිදු වුණා නම් ඒ සියල්ලක් මොනේ උන්වහන්සේගේ වරද නිසා. උන්වහන්සේ දුකක් වින්දානම් ඒ සියලුම දුකින් දේ උන්වහන්සේගේ කෙලෙස් අඩුපාඩු ගන්න නිසා. හැබැයි ඒ දීපංගර පාදමූලයේ පටන් මේ සම්බුද්ධත්වයට පත්වන මොහොත දක්වා ඊට පස්සේ මේ ගත වෙච්ච වසර ගාන තුරත් උන්වහන්සේ යම් කිසි දුකක් වින්දානම් ඒ සියලුම දුකින් දේ අනාගතයේ පහළ වෙන ඔබත් මාත් වෙමි. අනික අපේ හිතේ ඉතාම ගැඹුරම තැනින් සංකප්ප කර ගන්නට ඕන පිළිතුරුනි. විහාරස්ථානයකට එනකොටම මෙන්න මේ හැඟීම අපේ තුල තියෙනට ඕන. අපි විහාරස්ථානයට එන්නේ කුමක් සඳහාද කියන කාරණේ අපේ හිතේ ඉතාම ගැඹුරම තැනින් සංකප්ප වෙන්නට ඕන. මම මේ එන්නේ බුද්ධ ධර්ම සංකේතන දේරෝ නැසුරු කරන්න. මගේ ජීවිතේ ආරෝග්‍ය සලසා ගන්න. මගේ ජීවිතේ කුසලයේ දිනු කර ගන්න. මගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කරගෙන යන්නේ මේ පන්සලට එන්නේ කියන හැඟීම ඇති කරගන්න වෙනතුනි. එහෙම නැත්නම් පන්සලේ ගියට උනමින් හැරෙලා ආයාව ගතම යන වෙනතුනි. තේරුමක් නැත්නම් විශේෂයෙන් මේ විහාරස්ථානය ගතුතුන් වෙනතුනි බොහෝ දෙනෙක් වෙහෙස මාන්සිල තියෙන මේ මට්ටමට ගන්නට. භෞතික වශයෙන් සල්ලි විඳන් කෙනෙක් ලේසියි. සල්ලි තියෙනවා නම් ඕනම කෙනෙකුට ඕන ගණක් වියදම් කරලා ගොඩනගෙන ගන්න පුළුවන්. නමුත් ඊට වඩා මෙතන ආධ්‍යාත්මික තත්ත්වය දිනු කරන්න වැඩ සිටින සම්මාහන්සේලා ලොකු පරිශ්‍රමයක් දරනවා පිළිතුරු. විශේෂයෙන් ගත වෙච්ච වසර ගාන පුරා අප ත්‍රිවිධ සත්‍යඥානය සිද්ධ කරා. ඒ සඳහා හුඟක් මහන්සි වුණා පිළිතුරු. තාමත් ඒ විවරණය කරනවා. අනිත් හැම දෙයකම ලොකු ආධ්‍යාත්මික ශක්තිය මෙතෙන් කැටි කර ගන්නටයි ඒ සියලු දවස් දෙක කරන්නේ. අනාගතයේ මේ විහාරස්ථානයේ ඇතැම් විට මුළු යුරෝපයේම තියෙන බටහිරම තියෙන සුවිශේෂම විහාරස්ථාන වෙන්නට පුළුවන් වෙනතුනි. ත්‍රිපිටකයේ එකවරක් නෙවෙයි වාර තුන් වතාවට වඩා සජ්ජානා කරපු ඇතැම් විට මුළු බටහිර ලෝකයේ තියෙන එකම ස්ථානය මේ පන්සල වෙන්න පුළුවන්. ඒ සමගම වෙනතුනි විශාල ආධ්‍යාත්මික ශක්තියක් මේත් එක ගොඩනැගෙනවා. එනිසා ඔබ මෙතන ගත කරන හැම මොහොතක්ම හිතන්න මේ සංඝමී රැව් පිළිරැව් දෙපු ස්ථානයක් මේක. මුළු ධර්ම සංගහනා පවත්වපු ස්ථානයක් වශයෙන් ඔබ මෙතන සැලකන්නට ඕන වෙනතුනි. එතනින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. මෙතන ඔබ නිකන් දාහන දෙන්නාම විනාඩි 5ක් හරි ඇවිල්ලා මෙතන ඉඳගෙන භාවනා කරලා මෙතන යන්න වෙනතුනි. නිකන් නැගිටලා යන්න එපා. කතා කරනවා නම් හැම වචනයක්ම ධර්මානුකූල දෙයක් වෙන්නේ. නිකන් සාමාන්‍ය දේවල් කතා කරන තැනක් කරගන්නවා වෙන උතුන මෙතන. මෙතන වාදිනේ ලොකු මහන්සියක් වෙලා තියෙනවා. එදිට වටිනාකමක් ලබා ගැනීම. ඒ හැම දෙයකින්ම සිදවන්නේ ඔබේ ජීවිතේට වටිනාකමක් ලබා ගැනීම. ඔබ බොහෝ විට බලාපොරොත්තු වෙන බාහිර ලෝකයෙන් ඔබේ ජීවිතේට වටිනාකමක් ලබා ගන්නවා. ඒක වෙන උතුන කවදාවත් සිද වෙන්නේ නැහැ. බාහිර ලෝකයෙන් ඔබ හිතන තරම් වටිනාකම ඔබේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඔබ බලන්න ඔබ ගෙදර ඔබේ නිවසේ ඔබේ දරුවන් සඳහා ජීවිතේ කොච්චර කාලයක් කැප කරලා තියෙද කියලා. එහෙම කැප කරපු ඔබ ඔබේ නිවසේදී මිය ගිහිල්ලා ඔබ නිවසේ පැය කීයක් නම් තියාගන්නවද? ඔබේ ශරීරේ කල්පනා කළ බලන්න. පැය ගානේ ඔබට ගෙදර ඉන්න පුළුවන් කම තියෙනවා ඔබ මිය යන්න පස්සේ. එහෙනම් බලන්න ඇත්තටම ඔබේ ජීවිතේ වටිනකමක් ලැබෙලද තියෙද කියලා. ඒ නිසා බාහිර ලෝකෙම ඔබ හිතන තරම් වටිනාකමක් ජීවිතේ ලැබෙන්නේ නැහැ. ඒ වටිනාකම ලැබෙන්නේ ඔබේ හිතෙන්ම ඔබටම දැනෙනට ඕන. ඔබේ දෑතින් මේ වගේ දේවල් කරලා තියෙනවා. ඔබේ වචනෙන් මේ වගේ වචන කතා කරලා තියෙනවා. ඔබ හිතන විහාරෙම ලස්සනටයි ඔබ හිතන්නේ කියලා ඔබේම සිත, කය, වචනේ ගැන ඔබට හිතෙන්නට ඕන. අන්‍ය වටිනාකම ඔබ විසින්ම ලබා දෙන්නට ඕන. ඔබ අඳින ඇඳුමට වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඔබ භාවිතා කරන පාවහන් දෙකට, ඔබ දාන තියෙන මේස් දෙකට, මේ හැම දෙයකටම වටිනාකමක් ලැබෙන්නට ඕන. ඔබේ ලස්සනට තියෙන ඇඳුමට වඩා ඔබේ ඇඳුම පාවිච්චි කරලා කිලුටු වෙච්ච වෙලාවේ ඔබේ ඇඳුමේ වටිනාකම වැඩි වෙන්නට ඕන වෙනුදේ. ඔබ ගමන් කරන වාහනයේ මයිලේජ් එක වැඩි වෙන්න වටිනාකම අඩු වෙනවා නේද වෙනුදේ. වටිනාකම වැඩි වෙන්නට ඕන. එහෙම වෙන්නේ ඔබ ඒ දේ පරිහරණය කරන ගමන් ඔබ බුද්ධ රත්නය අසුරු කළා, ධර්මය අසුරු කළා, සංඝ රත්නය අසුරු කළා. ඔබ මේ වගේ දාන ආදී පින්කාංශයද කළා, මෞර්යයන්ට සැලකුවා, සංඝ උපස්ථානය කළා. මෙන්න මේ වගේ කරුණු ඔබේ මනසේ හැව පිළිරව දෙන්නට ඕන. එතකොට බාහිරය ඔබ ගැන වර්ණනා කරත් එකයි, වර්ණනා නොකරත් එකයි. ඔබට ඔබ ගැන හිතන ලෝක සතරක් තියෙනවා. මං කොච්චර වටින කෙනෙක්ද? බාහිර ලෝකයෙන් ඇගලින් වටිනාකම් සම්මාන අපට අවශ්‍ය නැහැ පින්නතුනි. එහෙම දෙනවා නම් ගැතර කමන්නේ. හැබැයි එහෙම නොගත්තා හෝ නොලබුණා කියලා ඔබේ වටිනාකම කිසිසේත්ම අඩු වෙන්නේ නැහැ. ඒ වටිනාකම ඉහළටම තලියට ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයක් දේශනා කළේ. ඒ නිසා අන්‍ය ධර්ම ඇසුරු කරද්දී අප විසින් අපටම උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. ඒ වටිනාකම ලබා ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ හැමදාම අධ්‍යාත්ම අපට දේශනා කළේ. පින්නතුනි මුළු ධර්ම තුළම තියෙන සාරය මත උගහ ගන්නට ඕන. ධර්ම අධ්‍යාත්ම ගැහෙනකොටම ඒකේ මුලින්ම අවසානය දක්වා තේරුම් ගන්න පුළුවන් ඉදී තියුණු බුද්ධියක් අපට තියෙනට ඕන. ඒක වයස මට්ටම අදාළ නැහැ පින්නතුනි. ඒකට අපේ අධ්‍යාපන සුසුසුම අවශ්‍ය නැහැ. ඒකට අප භාෂා කියන දන්නවද කියන එක අදාළ නැහැ. අපට අදාළ වෙන්නේ අපි කොයිතරම් මනසින් ඒ සඳහා යොමු වෙලා තියෙනවාද කියන කාරණේ. මේ ධර්ම තුනේ අපිට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අත්පත් කරලා දෙනවා. එකක් මේ ජීවිත කාලයේ සතුටින් ගත කරන අතරේදී අපි ජීවිතයේ කොයි මොහොතක මිය ගියත් මරණින් මතු ජීවිතයේ දුගතිගාමි නොවන විදියට ස්ථාවර සුගතියක් ඇති කරලීම. දැන් මේ මොහොත කල්පනා කරලා බලන්න පින්නතුනි. මේ මොහොතේ අප මිය ගියොත් අපි කී දෙනෙක් නම් සුගතිගාමි වෙන මට්ටමේ ඉනවද කියලා. මරණය කියන එක ජීවිතයේ පින්නතුනි කොයි මොහොතේ වේදනාවක් නැහැ අපි. අපි හිතනවා අනාගතයේ දවසක වෙයි කියලා. හෙට වෙයි කියලා හිතයි නැමෙන අද වෙයි කියලා කවුරුත් හිතන්නේ නැහැ නේද? අන්නේ අද වෙන දවසක් එනවා වෙනතුනි. මේ මොහොතේ අපි මේ ජීවිතයෙන් බලන්න අපට සුගතියක් ඉස්තරම් ලැබෙනවාද කියලා. අන්නේ එතෙන්ට මුලින්ම වැඩි කරගන්න. එතන තියෙන මූලික කාරණය තමයි අත්හැරීම කියන කාරණය. නෙක්ඛම් සංකප්පය කියන එක. සංසාර ගමන පිළිබඳව දැනුම සම්මාදිටිය ඇතුළේ ගමම අපට දෙවෙන්නේ සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියන්නේ නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. දැඩි ලෝභය සහ ద్వේෂය කියන එක අඩු කර ගැනීම. ලෝභයෙන් දේශේ සම්පූර්ණම නැති වෙන්නේ රහත් වෙනකොට පිටතට. දේශේ සම්පූර්ණම නැති වෙන්නේ අනාගම වෙනකොට. ලෝභයේ සම්පූර්ණ දුර වෙන රහත් වෙනකොට. හැබැයි අපට යම් කිසි ප්‍රමාණයකට දුක දිගාම වීමට වැටෙන මට්ටමේ ටික අඩු කර ගන්න පුළුවන් මොන වෙලාවක. එක මොහොතකින් ඇති කර ගන්න පුළුවන් වෙනට. ඕනම වෙලාවක තමා සතු සම්පත් එක අත්හැරලා යන පුළුවන් මානසිකත්වයේ තමන් ඉන්නවාද කියලා බලන්න. ඒක නිකන් අත්හරින්න බෑ වෙනතුනි. ඒක අත්හරිනවා නම් ඊට වඩා ඉහළ තැනක අපේ සතුට තියෙන තැනක හිත පීනන්න ඕන. නිකන් දෙපළ වලට දරුවන්ට ආසාවතරණ කිව්වට වැඩක් නැහැ. ඒක වෙන්නේ කවදාද? එහෙම අත්හැරෙන්න කියන්නේ කියන තවත් ආසාව වැඩි වෙන එකයි වෙන්නේ. එහෙනම් මොකද වෙනතුනි? ඒ දෙයට වඩා සතුට රැඳෙන, සිත රැඳෙන තැනක් අපවිතින් සකසා ගන්නට ඕන. අපටම සතුට ලැබෙන ක්‍රමයක් ජීවිතේ සකසා ගන්නට ඕන. දැන් තියෙන බඩු බාන්න, ගේදොර, ඉඩම, දරුවන්, වාහනයට වඩා තැන අපි පිළිසරණන්සේ මානසිකව සකසා ගන්නට ඕන වෙනතුනි. අන්නේ සඳහා ධර්මයේ තුල දේශනා කරනවා. යම් කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. මේ බුද්ධ ධම්ම සංඝ කියන පෙරවන තමගේ ජීවිතයේ ඉහළම තැනින් තියනවා නම් තමන්ගේ දවසට වැඩිපුර මතක් වෙන මේ තෙරුවන පිළිබඳනි. බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී ඒ නිකේති සම්තුගුණ තමයි අපට දවසට වැඩි වාරයක් මතක් වෙන්නේ. ඒ වගේම ධර්මයේ ගුණ සුභදිගාමී වෙන නිවන් දකින ඒ දහම් කරුණ තමයි අපේ මනසේ රැව් පිළිරැව් දෙන්නේ. මහා සාගරයේ මිනිමුතු බඳු සතිස් බෝධ පාරසික ධර්ම අපේ මනසේ රැව් පිළිරැව් දෙන්නට ඕන වෙනතුනි. සංගරත්නිය සැරොත් මුගලන් ආදී ඒ නික්ලේසි මහරහතන් වහන්සේලාගේ ගුණ සමුදාය ඒ අනුත්තර වූ පින් කෙටියේ තියෙන අසිරිය අපේ මනසේ රැව් පිළිරැව් දෙන්නට ඕන වෙනතුනි. එරහතන් වහන්සේලා සමග අප ජීවත් වෙන්න ඕන. ඒ වගේම චිත්ත ගෘහපති හත්තාලවක නන්ද මාතා කුජුතරා වැනි ඒ උතුම් ශ්‍රාවකයන් වහන්සේලා අපේ මිතුරු මිතුරියන් කරගන්නට ඕන. ඔවුන්ගේ ඒ අසීමත් චරිත අවදාන කියවලා බලලා ඔවුන් මිය ගිහිලා හිටියත් ඔවුන් පිරිනවන් කාලේ හිටියත් ඔවුන් අපේ මිතුරන් බවට පත් කරගන්නට ඕන. ඔවුන්ගේ ගුණ සමග ඒකට ජීවත් වෙන්න ඕන පිණිස. ඔවුන්ගේ චරිත ආදර්ශ අපේ ගමන් මඟ විසිරු කරන ගමන් මඟට ආලෝකයේ සපයන මාර්ග බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ තුන ඉහළ මට්ටමින් තියනවා නම් අපට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ පිණිතුනි මෙන්න මේ දරුවන. තමා කායික නොයෙක් වැඩ කළ කරන වෙන්න පුළුවන්. රැකී රක්ෂා සඳහා කෑ ගන්න දවසට වැය කරන වෙන්න පුළුවන්. හැබැයි තමා ජීවත් වෙන්නේ වෙනම ලෝකයක. මෙන්න මේ තෙරුවන් පිළිහිද කරගත්තු සැබෑ පිළිසරණ කරගත්තු ජීවිතයක් තමයි තමා ගත කරන්නේ. ඒක නෙවෙයි. ඊළඟ දේශනා කරනවා මහා පුණ්‍ය ගංගා විදියට අපරගෙන පංචශීලය. තමාරගෙන පංචශීලයේ නිතිපතාම තමන්ගේ සිතේ හැව පිළිරැව් දෙන්නට ඕන. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකමින් වැළකීච්ච කෙනෙක්. මම වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියන එක නැවත නැවත හිතන්න පිළිවෙලදී. ඔබ දැනටත් ඒ කර්ම වලින් වැළකීලා ඉන්නේ. ඒක බොහොම හොඳයි. හැබැයි එපමණකට ඒක ප්‍රමාණවත් නැහැ. ඒ තමාරගෙන පංචශීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි. ඒක සීලානුසති භාවනාව කරගන්නට ඕන. මම පංචශීලය රකින කෙනෙක් කියලා නිතර නිතරම ඒ රකින පංචශීල ගැන තමන්ගේ හිතේ රව පිළිරව දෙන්නට ඕන පිණුතන. ඒ විතරක් නෙවෙයි. තමා අත්හැරපු දේවල් ගැන ඉතාම අමාරු අවස්ථාවල තමා දීපු දානයන් ගැන නිතර නිතර මෙහි කරන්න. විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් කළා වූ කැපවීම පරිත්‍යාගයන් මතක් කරගන්න. අපි අම්මා තාත්තා වෙනුවෙන් තමයි දෙන අමාරුම දේවල් දීලා තියෙන්නේ. නැත්නම් සාසනෙ වෙනුවෙන්. ඒ වගේම වාක් පින්කම් කරපු යුතුයකම් කරපු අය ඔබ. අන්නේ කරුණ නිතර නිතර හිතන්න. දැනට අම්මා තාත්තා ඉන්නවා නම් ඒ අයට තමන්ට පුළුවන් උපරිමයෙන් සලකන්න. ඒ අය තමන්ට වඩා කාලයක් ජීවත් වෙනවා කියන විශ්වාසයේ ප්‍රාර්ථනාව ඇතුළු ඉන්න. අපිට කලින් අම්මා තාත්තා මැරෙනවා කියලා හිතන්න එපා. අම්මා තාත්තා ජීවත් වෙනවා නම් මිය ගිහලා නම් කමන්නේ කරන දෙයක් නැහැ නේ. එතකොට ජීවත් වෙනවා නම් හිතන්න මට වඩා දවසක හරි කාලයක් මගේ අම්ම ජීවත් වෙයි. ජීවත් වෙන්නත් ඕන. මම අම්ම වෙන්නේ උපරිම දේ මම කරනවා කියන හැඟීම ඇති කරගන්න. මේ මොදේ කරන්න බැරුණත් කමන්නේ නැති මමයි අත්හැරීම, මා පරිත්‍යාගයේ, මගේ අම්ම වෙනුවෙන්, මගේ තාත්තා වෙනුවෙන් මම කරනවා කියන හැඟීම ඇති කරගන්න. ඒ වගේම අප සන්තකව යමක් දැන්න තියෙනවා නම් ඒව ඕනම වෙලාවක පිටගෙන බුල නෙවෙයි ආනුවන්සෙන් ඔබේම ළඟම ඥාතීන්ට ඔබ දැනට ආදරය කරන දුව වෙන්න පුළුවන් පුතා වෙන්න පුළුවන් සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන් ඒ අයට අත්හරින පුළුවන් මානසිකත්වයේ ඉන්නවාද කියලා බලන්න. අන්තරටම දෙන්න ඕනේ පින්නතුනි. ඒව තමා දැනට විශ්වාස කරන ආදරය කරන කෙනාට අත්හැරලා නිදහසේ මගේ දුවේ මගේ පුතේ මේ ටික ගන්න ඔන්න මම යනවා කියලා නිදහසේ ඒ අයට සමබෙන්න බලාගෙන හිත හදාගෙන ඉන්න. මෙන්න මේ ටික තමන්ගේ ජීවිතය තුලින් වෙනවා නම් තමන් හරියට අර ගඟ පැත්තට නැමිලා කියන ගහක් කොතනින් හැපුවත් ගඟටම වැටෙනා වගේ ඔබ සුගතියේ පැත්තට නැමිලා ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න. මේක තමයි අපට සුගතිය ගැන තියෙන සාහිතියේ පිළිබඳව. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම පංචශීලය ආරක්ෂා කිරීම ඒ වගේම දැනට තමා සන්තකව සම්පත්තියක් තියනවා නම් ඒව ඕනෑම මොහොතක නිදහසේ අත්හරින පුළුවන් මානසිකත්වය. බලන්න පිනුතුනි නැවත නැවත පරිශනය කරලා බලන්න සිතල බලන්න මේකට තමා මානසිකව සෝදානමින්ද ඉන්නේ කියලා. මේක නැත්නම් අපි පල්ලෙහාටයි වැටෙන්නේ. ඒකට කියනවා අපාය කියලා. මේක දෙහිත හදාගන්න පුළුවන් නම් අපි ඉහළට සුගතියට යන්නේ. සම්මාසම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච සමයක බුද්ධ ධර්ම සංඝ කෙන තෙරුවන් ඇසුරු කරමින් ලැබෙන කාලෙක පිනුතුනි අපේ ජීවිත ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි මේක. මෙතන වරද්දගත්තු පිනුතුනි අපි ඇත්තටම මේ බුදු දහමෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. අප නිවන් දකින කලින් නිවන් මාග යන කලින් වහා වහාම මෙන්න මේ සුගතිය කියන කාරණය පිනුතුනි අපේ ස්ථාවර කරගන්නට ඕන. මේක නැත්නම් මේ අප්‍රමාදීව ඇති කරගන්න කොයි මොහොතේ අපේ ජීවිතේට අනතුරක් එයිද කියලා අපිට කියන්න බෑ. ඒකට හැම වෙලාවෙම මානසිකව සූදානම් වෙලා ඉන්න. ඊළඟ කාරණේ තමයි පිනතුනි අප නිවන් මාර්ගයේ ගමන් කරනවාද කියන කාරණේ. සීල සමාධි ප්‍රඥා කියන මේ කාරණා තුන. එකකටින් පංච සීලෙන් ආරම්භ කරලා අනිත් අතින් ආදී වට්ටමක සීලය දක්වා තමාගේ සීලය දිනු වෙනවාද කියලා බලන්න. සාමාන්‍ය පංචශීලය විතරක් නෙවෙයි විශේෂයෙන්ම සම්මා වාචාව තමන්ගේ ජීවිතය තුළ සුවිශාල පරිවර්තනයකට ලක් වෙන්න ඕන. ඔබ නිවන් මාගේ ගමන් කරනවාද කියලා බලන සංකේතය තමයි සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පයට පත් වුණාට පස්සේ ඊළඟට අපේ චරිතයේ තියෙන ප්‍රබලතම වෙනස තමයි සම්මා වාචා කියන කාරණේ. ඒ සම්මා වාචාවේ බොරු කීම සහ කේලම් කීම කියන දෙක අප බොහෝ දෙනෙක් වැළකීලා ඉන්නේ. ඒ අතර පින්තුනි අලු වචනවලත් අප වැළකීලා ඉන්නේ. නමුත් අපි ඊටාම පරිස්සම් වෙන්න ඕන දේ තමයි හිස් වචන කතා කිරීම කියන කාරණේ. නිර්ථක අනර්ථකාරී වචන හිස් වචන පුළුවන් තරම් අපේ ජීවිතය අඩු කර ගන්නට ඕන පිළිතුරු. ඒක ඇත්තටම හිත අඩු කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒක කරන්න පුළුවන්කම තියෙනම තමන්ගේ හිතෙන් අභ්‍යන්තරයේ විතරක ධර්ම විතරක කුසල විතරක නිතර නිතර හිතේ රැව් පිළිරැව් දෙන්නට ඕන. අප ලබා ගන්නා වූ සම්මා නිදී අනුව සම්මා සංකල්ප හිතේ ගොඩ නැගෙනකොට අපිට කතා කරන්න තියෙන හොඳ දේවල් පේනදෙයි. අනවශ්‍ය දේවල් නොගැලපෙන දේවල් කතා කරන තරම් කාලයක් අපිට යෙදෙන්නේ නැහැ. ඇයි ඊට වඩා ලොකු වැඩ කොටසක් තමන්ගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. බලන්න ඔබ ඊටාම බාහිර දූර වැදගත් ඉහළ වැටුමක් ලැබෙන හැකියාවක් ඔබ කරනවා නම් බලන්න ඔබ කොයිතරම් විනයවත්ව කොයිතරම් සංවරශීලීව කොයිතරම් වගකීමෙන් එතන මුහුණ දෙනවද කියලා. අන්නේ වගේම තමයි ඊට වඩා 10000 ගුණයකින් වැඩි ගමනක් අපි යන්න පිළිතුරු. මේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමනක් කියන්නේ සසර ගමනට තිත කියලා ඒක අනිත් පැත්තට හරවලා සම්පූර්ණයෙන්ම අවිද්‍යාවත් වේවා අශේෂ විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ කියන අවිද්‍යාව සපුරාම අනිත් පැත්තට හරවන විද්‍යාව සංසාර කරගන්නා වූ මාර්ගයයි අප මේ ගමන් කරන්නේ කියන හැඟීමෙන් කරගන්න. අනේ දෙකම අපේ ජීවිතයේ පිනතුනි විසාර පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනයේ හැබෑම ලක්ෂණ අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ අපේ වචන භාවිතයත් එක්ක පිනතුනි. ධම්මීවතා අරිය වර්තුන් මේ භාව පිළිග දේශනා කරනවා. කදාන් කරනවා නම් ධාර්මික දෙයක්මයි නැත්නම් නිහඬ වෙන්නේ. අපි වැඩිපුර කතා කරනවා කියලා කියන්නේ අපි වචන වලින් සතුට බලාපොරොත්තු වෙනවා කියන එක. නමුත් අභ්‍යන්තර ආධ්‍යාත්මික සතුටක් ලබා ගන්න ආරම්භ කර මොහොතේ පටන්ම සතුට තමා විසින්ම අභ්‍යන්තරේ නිර්මාණය කරගනිමින් ඉන්නේ. ඒතකොට මුගා කතා කළ සතුට ලබන තරම් අවශ්‍යතාවයක් අපට ඒ දෙන්නේ නැහැ පිළිතුරු. ඊට වඩා ලොකු සතුටක් තමයි අභ්‍යන්තරයේ තියෙනවා. අන්න ඒත් එක්කම මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඒකාතකින් වචනේ සංවර වෙන ගමන් අනිත් පැත්තෙන් තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් මේ නිවන් මාගේ කොයිතරම් සාර්ථකව තමා ගමන් කරනවාද කියන කාරණය ඒ තමයි සම්මා සංකප්ප කියන කාරණයේදී තියෙන අව්‍යාපාද සංකප්ප කියන කාරණය. භාගතුන් වහන්සේ දේශනා කරනවා යන්තං සංකම්පදං අභිසමිච්ච සබ්බේ සත්තා බාහසුකිතන්තා කියලා. යම්කිසි ශාන්ත පදයක් යන දෙනම් අන්න ඒ කෙනා විසින් සියලු සත්වෝ සෝපත් වෙත්වා කියන සිතවිල්ල නිතර දිනු කරන්න කියලා. මේක සරල දෙයක් නෙවෙයි කියනවා. අපි මෛත්‍රී භාවය ගැන අප්‍රමාණව අහලා තියෙනවා. ධර්ම දේශනාවකදී අහනකොටම හිතෙන අපි දන්න කාරණා තමයි ওই හඳුරයි කියන්නේ කියලා. හැබැයි පින්තුණියේ දන්න දෙයි ඒ දන්න දේ පුහුණු කිරීමයි දෙක අහසට පොළොව වගේ පිටු. දවසර විනාඩි 5ක් 10ක් වරුදු කරලා බලන්න මේ ආසාවේ ජීවිතේ ලක්ෂණ බලන්න කැමති නම් මෛත්‍රී වහන වඩන පිළිතුරු. පුළුවන් තරම් වාරයක් දවසට පුහුණු කරන්න මෙත්තා සාගත මනෝ කර්මයේ කරක් නෙවෙයි. වාඩි වෙලා net එක තියාගෙන ඉන්නකොට අපි මෙත්තා සාගත මනෝ කර්මයේ සම්පූර්ණ කරන ගමන් ඇස් දෙක අරගෙන ලෝකයක් සමග ගනුදෙනු කරනකොට මෙත්තා සාගත කාය කර්මය මෙත්තා සාගත වාචික කර්මය පුහුණු කරගන්න. වචනෙන් යමක් කතා කරනකොටම ඒ වචනේ ඇහෙන කෙනා ගැන මෛත්‍රී සහගතවම සෝපත්ත්වා සෝපත් වේවා සෝපත් වේවා කියන හැඟීමෙන්ම ඒ වචන කතා කරන්නේ. කායිකව කයින් යමක් කරනවා නම් ඒ කරන හැම දෙයක්ම හැම දෙනාම සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන හැඟීම සිතින් සිතමින් මේ දේ කරන්න. මේක තමයි පින්නතුන් ලෞකික වාසිය ලබා ගන්න පුළුවන් ඉහළම කුසලය. මේ තුල තමා ඉන්නවා නම් තමා ලෞකික වශයෙන් උනත් කිසියම් දෙහෙම බලාපොරොත්තුවක් හිතේ තියෙනවා නම් ඒ සියල්ලක්ම ඔබ බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනින් ඉතාම සාර්ථකව සියලක් සිද්ධ වෙනවා. ඔබට විතරක් නෙවෙයි ඔබ ළඟින් මැසුරු කරන අයටත් මේ ධර්මයේ ආනිසංස ලැබෙනවා පින්නතුන්. ඒ ඇයිදත් මේ යහපත සිද්ධ වෙනවා ඔබේ මේ කුසලයේ බලවත් වීම හේතුවෙන්. ඇයි ඒක හේතුව? ඇතැම් විට ඔබේ කුසලයේ ප්‍රබල වෙලා ඔබට කරදරයක් නැති වුණත් ඔබේ ළඟම කෙනෙකුට ලොකු අනතුරක් වෙනවා නම් ඒක ඔබේ ජීවිතයට බලපානවා. අනේ නිසා කර්මයේ විසින් පිනතුණිය වෙහැකිතා දුරට ඔබට එන්න දෙන අවාසිතේ කඩු කරලා දෙනවා. මෙන්න මේ ඔබේ මේ මෙත්තා චේතෝ විමුක්තිය සහිත වූ මෛත්‍රී සාගත මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම කියන මේ කාරණා තුන. මේ දෙකම පිනතුණිය අපට ටික ටික ඉදිරියට යනවා. අප සමත කමඨහන සමත භාවනාව නිතර පුහුණු කරන බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට නීවරණ දුරු කරන හිත සමාධිමත් කරන කමඨහන 40ක් දේශනා කළ තියෙනවා. ඔබට මෛත්‍රී භාවනාවට අමතරව බුද්ධ ඥානසතිය වඩන්න පුළුවන්, ධම්මානුසතිය, සීලානුසතිය, ධාතුමනසිකාරය, ආනාපානසති භාවනාව මේ වගේ වෙනතුනි ජීවිතේ තාම සතුටෙන් ගත කරන ක්‍රමවේද 40ක් දේශනා කරනවා. ඒ කමඨහන් වලින් කරන්නේ මේ ලෝකයේ තුල තියෙන කිසියම් අරමුණක්, භෞතික වූ අරමුණක් නිමිති කරගෙන, අන්නේ භෞතික එක්ක කුසල අරමුණක් ඉන්න පුළුවන්, එක්ක මධ්‍යස්ථගත අරමුණක් අරමුණු කරගෙන ඒ අරමුණ තුල වැඩි වේලාවක් හිතෙක්ටන් කරලා සමාධිමත් කිරීමේ ප්‍රතිඵල විදියට නීවරණ දුරු කරලීම. අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ යටපත් වෙනකොට පිනතුණි හිත හරියම ලස්සනයි. හිතේ කුසලය, පින, සතුට ඉහළටම දින වෙනවා. අපේ ජීවිතේ සාර්ථකත්වය කියන්නේ පිනතුණි සතුට. ඒ සතුට කියන දේ අනාගතයේ ලබන සතුටක් නෙවෙයි. ඒ සතුට අද දවසේ මේ මොහොතේ ලබන සතුටක්. මේ විහාරස්ථානයේ ඉන්න මොහොතේ බුදුගුණ වඩමින් ඉන්න පිනතුණි ඇවිදින හැම මොහොතකම අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ආදී බුදුගුණයක් වඩමින් ඉන්න. විහාරස්ථානයේ හැම වෙලාවෙම සාකහත සම්දිට්ඨික අකාලික ආදී දහම් ගුණයක් සිහි කරමින් ඉන්න. සුපටිපන්න උජුපටිපන්න ආදී ඒ සංඝ ගුණයක් සිහි කරමින් ඉන්න. සීල සත්ත්ව සූපත් දෙත්වා කියන මේ සිටිවිල්ල මෛත්‍රී භානාව වඩමින් ඉන්න. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප ගැන සිහිපත් කරමින් හිත සමාධිමත් කරගන්න. ඒ අතර වාඩි වෙන්න ඉඩක් ලැබුණු හැම මොහොතකම ආනාපාන සතිය පුහුණු කරන්න පිළිතුරුයි. අපේ ජීවිතේට වඩාම වටින අපේ ජීවිතයේ තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අපි අඩුවෙන් අවධානය යොමු කරපු කාරණේ. අපේ හුස්ම පේනද? අපි අනිත් හැම දෙයකම උපරිම වටිනාකම ලබා දීලා තියෙන්නේ නේද? දරුවන්ට, ගේ දොරවලට, ඉඩකඩම් වලට, අපේ කොණ්ඩෙට, අපේ මුහුණට හැම දෙයකම වටිනාකම ලබා දීලා තියෙන්නේ. හැබැයි ඒ සියල්ලම වඩා වටින්නේ අපට මොකද්ද? ආස්වාස ප්‍රසවාසයේ කියන කාරණේ පේනද? අපේ ජීවිතය කියන්නේ ඇත්තටම එක හුස්මක ඉඳන් අනිත් හුස්මට ගත වෙන කාලය වෙනද? අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වුණත් අපේ ඇත්තටම ජීවත් වුණා කියලා කියන්නේ එක හුස්මක් අරගෙන පහළට ගැනීමේ ඉඳන් ඊළඟ හුස්ම දක්වා තියෙන කාලය. මෙන්න මේ අතර පරාසය සාර්ථක කරගත්තොත් වෙනතනි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මගම සාර්ථක වුණා. අන්නේ සඳහා පුළුවන් නම් පිනතුනි ආනාපාන සතියේ මනස හුරු කරගන්න. තමාන්ට ජීවත් වෙන තියෙන ප්‍රධාන සාධකය සමග තමා ධර්මානුකූල ජීවත් වීම සහ විශේෂයෙන් තමන්ගේ මෑණියන් හිටියා හෝ නැති වුණා හෝ අන්නේ මෑණියන්ගේ සේවනෙහි නැත්නම් මේ ධර්මය අපට දායාද කරපු බුදු පියාණන් වහන්සේගේ සේවනෙහි අප වාසය කරනවා වගේ. ආනාපාන සතිය පාදක කරගෙන අප සතිපට්ඨානය වඩනවා නම් පිනතුනි බුදුරජාණන් වහන්සේගේ බුදු සේවනේ අපි ඉන්නවා වගේ. ඒ විතරක් නෙවෙයි, අපි මුලින්ම හුස්ම ගත්ත වෙලාව අපේ අම්ම ළඟ හිටපු අවස්ථාව. අපේ අම්ම ජීවිතේ වඩාම සතුටටපත් උනේ අපි උපාධි ගත්ත දවසේ නෙමෙයි පිනතුනි. අපේ අම්ම වැඩිපුරම සතුටුනේ අපි මුලින් හුස්ම අරගෙන අඬපු මොහොත සහාන රැටයක් පෙළගිහිලා අපි හිනාත් වෙලා තියෙන පිනතුනි. අන්න ඒ මොහොත දැකපු අවස්ථාව තමයි අපේ අම්මා වැඩිපුරම සතුට වෙලා තියෙන්නේ. අන්න ඒ මෑණියන් කොහේ හිටියත් ඒ මෑණියන් සතුටටපත් කරන ක්‍රමය තමයි ආනාපාන සති භාවනාව කියලා හිතන්නේ. ඔබේ අම්ම වෙනුවෙන් වෙන ලොකු පින්කමක් යුතුයකමක් කරන්න බැරි වුණත් කල්පනා කරන්න ආනාපාන සතිය වඩන හැම මොහොතෙම අම්මා වෙනුවෙන් ආශිර්වාදයක් පින්කමක් තමා කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ ධර්මයේ ලෝකේ අනාවරණය කළ අපට දීපු අප වෙනුවෙන් පාරමිතා පුරපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන කෘතෝපකාරයක් ප්‍රත්‍යෝපකාරයක් කියලා හිතන්නේ. මේ සද්ධර්මයේ වසර 2569ක් රැගෙන ආපු ඒ ස්වාමීන් වහන්සේලාට කරන කෘතෝපකාරයක් කියලා සාකන්න. මෙච්චරේ පේනතුණිය ඇත්තටම අපේ අම්ම තාත්ත දෙන්න බුදුරජාණන් වහන්සේ සංඝරත්නයන් බලාපොරොත්තු වෙන්නේ අප උපරිම ලෙස ධර්මයේ පුහුණු කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. අන්නේ පුහුණු කිරීම තීරණය කරන ප්‍රධානතම සාධකයක් තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. සතෝ වංශ සති සතෝ පස්ස සති කියන කාරණයෙන් පටන් අරන් අනිච්ඡානුපස්සී විහෙති අස සිස්සාමිනිසෙකති විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියන මෙන්න මේ ධම්මානුපස්සනාවට අදාළ විදර්ශනාවට ඍජුවම සම්බන්ධ වෙච්ච මේ ආනාපාන සතිය කරුණුත් එක්ක කොච්චර වේලාවක් තමා ඉන්නට දක්ෂද තමා හිත පුහුණු කළ තියෙද කියලා බලන්න. අපි මුගා දානාවේ පින්දාන් සිද කරන්නේ ඥාතින යුතුයකම් කරන්නේ සාමින් වහන්සේට උපස්ථාන කරන්නේ විහෙර විහාරස්ථානට උදව් කරන්නේ සත්පුරුෂ දහම් මුගා කරන්නේ වෙනතුනි මෙන්න මෙතෙන් එන්න මේ කුසලතාව ඇති කර ගන්නයි අපි හැමදේම කරන්නේ. ඒ නිසා අනිත් හැමදේම කළා කියලා විතරක් අප සාර්ථක නැහැ කියනතුනි. බොහෝ විට ඔබට හිතෙනවා ඔබ හුඟා පින්කම් කරපු කෙනෙක්, ඔබ හුඟා යුතුයකම් කරපු කෙනෙක් කියලා ඔබට ඇතැම්මිට හිතෙනවා. ඒක හොඳයි, ඒක සුබදිගාමී වෙන හොඳ දෙයක්. නමුත් කියනතුනි අපේ නිවන් මඟ දුකෙන් නිදහස් වීම තීරණය වෙන්නේ සමතෝච විපස්සනාදී කියපු විදිහට සමත විදර්ශනා දෙක සඳහා අප දවසකට කොච්චර කාලයක් හැප ගන්නවාද කියන කාරණාවයි. මේ කුසලතාවය අපි ඇති කර නොගන්නව නම් පිනතුනි අපේ ළඟාලියෙ කොමන කුසලතාවක් වුණත් අපට සාර්ථක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ට කියන බුද්ධියක් තියෙන්න ඕන. දිට්ඨිය දිට්ඨමත් සංසුතේ සුතමත් සම්මුතේ මුතමත් සංඥාතේ විඤ්ඤාතමත් කියන විදිහට යමක් දකිනකොටම අන්නේ දකින දේ රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මේ තමන් මනෝ විඥාණයෙන් මේක ඇසුරු කරන්නේ තේරුම් ගන්නේ කියන මෙන්න මේ ප්‍රඥාවේ ගැඹුරම දැනට අර බාහ්‍ය දාරුචීරිය අවබෝධයෙන් පත් වුණා වගේ මානසිකත්වයට එන්න පුළුවන් නම් ඔබ දැක්සයි පිනතුන. එනිසා ධර්මයේ උපරිම තලය කියන්නේ පිනතුනි උපරිම පුහුණුව කියලා කියන්නේ ඇසෙන් රූපයක් පේන මොහොත, කනෙන් ශබ්දයක් අහන, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක් දැනෙන ඒ වගේම සිතට සිතුවිල්ලක් එන මේ ඕනෑම මොහොතක අපට රූපයක් මතක් වෙනවා නම්, රූපයක් අපේ හිතේ මැවිලා පේනවා නම්, අන්නේ රූපය ඇත්තටම මේ වෙලාවේ මේ ලෝකයේ තුල තියෙන රූපයක් නෙවෙයි පේන්නේ. ඊට කලින් මොහොතක ඇසට, කනට, නාසයට පතිත වෙලා ඒ නිරුද්ධ වූ රූප ඡායාව මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං අවස්ථාවේදී තේරුම් ගන්න මොහොතේ මේ ගනුදෙනු වෙන්නේ කියලා මෙන්න මෙතෙන්ට හිත කියන දැක්ස වෙන්න ඕන. මේත් එකම රූපේ නිදහස් වෙනවා. යක්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගදති කියන මේකයි. පටවේ ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපයන්ගෙන් අපේ හිත මුදවා ගත්තා. ඒකෙන් මුදවා ගැනීමත් එක්කම සිද්ධවන්නේ මොකද්ද? ඒ රූපෙට අදාළ වූ ලෙඩවීම්, මහලුවීම්, මරණ, ප්‍රිය විප්‍රයෝග ආදී මේ දුක් ටිකෙන් දෙක අපේ ජීවිතයෙන් අයින් වෙලා යනවා. මෙන්න මෙතන තමයි පිනතුනි අවසාන අවස්ථාව අපට දුකෙන් නිදහස් වෙන තියෙන. මෙන්න මෙතෙන්ට එනකම්ම මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න. සමත භාවනාවෙන් දියුණු කරගෙන ස්කන්ධ ආයතන ධාතු ආදී මනමින් මෙනෙහි කරමින් විශේෂයෙන්ම පටිච්චසමුප්පාදය පිළිබඳව ඊටාම නුවණින් ගැඹුරින් තේරුම් ගනිමින් තමයි අපට මේ ගමන යන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළ එක පැත්තකින් සුගතිගාමී වෙන ස්වර්ග මාර්ගයේ දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යං ක්‍රියා උපරිම මට්ටමෙන් පාත්වා ගැනීම සුගතියට මාවත. කම්මසකතා ඥානය පාදක කරගෙන මෙන්න මේ තුන අපේ ජීවිතය තුළ උපරිම මට්ටමෙන් පුහුණු කරමින් ඉන්නට ඕන. ඒ අතර අනිත් පැත්තේ පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය ගැන අවබෝධය යුක්තව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ උපරිම ලෙස අපේ හිත පවත්වා ගන්න දක්ෂ වෙන්නට ඕන. මේ ගමන් මගේ යනකොට පින්නතුනේ ගමනාන්තයට ගිහිල්ලාම සතුට විඳින ගමනක් නෙවෙයි මේක. ඒ ගමන ආරම්භයේ පටන්ම උජුකෝ නාම සෝමග්ගෝ අභිහනම සාදිසා කියලා දේශනා කළා. මේක ඍජු නිර්මය වූ නිවෙන සැනසෙන මාවතක්. ඒකක් නෙවෙයි මේ බ්‍රහ්මචර්යා සංඛ්‍යාත වූ මාර්ගයට, මේ ආරසංගික මාර්ගයට කියන්නේ බ්‍රහ්මචර්යාව කියලා පෙන්නුතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කළා මණ්ඩපේ යමිදම් වික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ බමතර මේ ධර්මානුකූල ප්‍රතිපදාව හරියට මිහිරි පානයක් පානය කරනා වගේ, මේ පැණි බොනවා වගේ කියලා දේශනා කළා. මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දීම ඒසුවේ ලැබෙනවා පෙන්නුතුනි. දහම් මගට බැසගත් මොහොතේ පටන්ම තමාට තමා ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වගේම තමා ජීවිතයේ වාසය කරන අය, විශේෂයෙන්ම තෙරුවන තමාගේ ජීවිතයට පිළිසරණක් බවට පත්වීමත් එක්ක අපට පාළුවක් දැනෙන්නේ නැහැ පිනතුනි. අපට තනිකමක් දැනෙන්නේ නැහැ. අපට අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙලා තියෙනවා. බොහෝ විට අපට ජීවිතයේ තියෙන අඩුවක් තමයි අපේ ජීවිතයට කොච්චර ඉගෙන ගන්න කොයිතරම් කනතුරු ආදී තිබුණත් දරුවෝ කොච්චරියට ගියත් අපේ හිතේ කොතන හරි තැනක තියෙනවා තමන් එච්චර වටිනාකමක් නැති කෙනෙක්ලෝ කියලා හිතෙනවා නේද? අන්න ඒ නිසා තමයි අපි ඇතැම් විට අපිට මේ දුකක් ඇති වෙන්නේ. තමා වටිනාකම අඩු කෙනෙක් කියලා හිතෙන්නේ. එහෙම හිතන්න එපා පින්නතුනි. ඔබට ධර්මයේ ලොකු පුහුණුවක් කරන්න බැරි වුණත් ආම වාසියෙන් ඔබ මේ ලබාගෙන තියෙන සුගතිය බුද්ධෝත්පාද කාලය ගැන මේ ධර්මය ගැන හිතනකොට උනත් ඔබට ඔබ ගැන ලොකු සතුටක් ඇති වෙන්නට ඕන. මම කොච්චර වටින කෙනෙක්ද? මම කොච්චර පින්කම් කළාම කෙනෙක්ද? කොයිතරම් මම වාසනාවන්ත කෙනෙක්ද කියලා ඔබ කණ්ණාඩිය ළඟට යන හැම මොහොතකම මෙනෙහි කරන්න. දැන් බලන්න ඔබ මෙහාට එනකොට සිල් ගන්න. මෙහාට විතරක් නෙවෙයි කොයි පන්සලකට ඔබ ගියත් ජනකට ඔබ වෙනුවෙන් ආසනයක් වෙන් කළා. ඔබ වෙනුවෙන් කෑම බීම ටික සූදානම් කරලා කී දෙනෙක් නම් ඔබ ඒ කියන බලාපොරොත්තුෙන් ඔබට උදව්ව කරන්න සූදානම් කරලා ඉන්නවද? එනිසා ඔබට සැලකුවේ නැහැ කියලා අමුතුවෙන් හිතන්න එපා. ඔබට ලොකු වටිනාකමක් දැනටම ලබා දීලා තියෙන්නේ. ඔබ ඉතුරු ටික ගොඩනගා ගන්නට ඕන. ඒ සඳහා ඔබ ඔබේ ජීවිතය සකසා ගන්නට ඕන පින්නතුනි. ඔබට ඇත්තටම වටිනාකම ලබා දීලා තියෙනවා. ඔබ කොයි වයසේ හිටියත්, ඔබට කොයි තරම් උගත්කම් තිබුණත් නැතුණත්, ඔබ කොච්චර ලස්සන වුණත් නැතුණත්, ඔබට දරුවන් හිටියත් නැතුණත් ඔබ ගැන හැම දිනෙකම ගරු කරනවා, ඔබට ආදරය කරනවා, ඔබට සලකනවා, ඔබට මේ ධර්මය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ධර්මය රකින්නකොට ඔබට සිව්පස්යෙන් උපස්ථාන කරන්න බලාගෙන හැම දිනෙකම ඉන්නවා කියන හැඟීම නිතරම ඇති කරගන්න දෙන්න තුනේ. ඒකෙන් තමන්ට තම ගැන ආත්ම තෘප්තියක් සතුටක් ඇති වෙන්නට ඕන. අන්නේ සතුටත් එක්කම තමයි මේ ගමනම යන්නට ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ජානතෝ හම් වික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අදානතෝ නෝ අපස්සතෝ කියලා. මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා ආශ්‍රවයන්ගේ සේවීම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා දේශනා කරා. කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද? මේ දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට, දකින කෙනාට කියලා දේශනා කළා. එනොතන මෙන්න මෙතන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම අතීතයේ දැනුත් ලෝකෙට කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. මොකක්ද ඒ දෙක? ඒ තමයි දුකේ හට ගැනීමත්, දුකේ නිරෝධයක් කියන මේ කාරණා දෙක කියලා. වෙනත් විදිහකින් කියනවා නම් දුක කියනකොට දුක දුකට හේතුවක් කියන කාරණා දෙක, දුකේ නැතිවීම කියනකොට දුක නිරෝධය සහ දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කාරණා දෙක. චතුරාර්ය සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍යයත් පරිසම්පාදයත් ඒ වගේ විස්කන්ධ පංචකයත් මෙන්න මේ තුන එකට බැඳලා යන බින්දුවද. අපි ධර්මය අවබෝධ කරනකොට මෙන්න මේ කරුණු තුන මේකට සමාන්තරව යන්නට ඕන. අපි දුක తీරු ගැනීමත් එක්ක පංචස්කන්ධය නැත්නම් පංචපාස්කන්ධය తీරුම් ගත වෙනවා. මේ දෙක తీරුම් ගන්නකොට අපි පරිසම්පාදය తీරුම් ගත වෙනවා. අන්නේ දෙක తీරුම් ගත්තු පමණට අප සද්ධාතේ තථාගතස්ස බෝධිය විදියට බුදුරජාන් වහන්සේගේ තථාගතත්වයේ පිනවද අපි විශ්වාසණියක් ඇති වෙනවා. උන්වහන්සේ දේශනා කර උදාහරණ සත්‍යයන් මේ ධර්මක පිළිවෙද්දොත් මට දුක නිදහස් වෙන පුළුවන්. අන්නේ විශ්වාසයත් එක්කම පිනතුනි මේ ධර්ම මාර්ගයේ පුහුණුව ප්‍රැක්ටිස් එක අපිට මුණ ගැහෙනවා. ඒක ඒ ශ්‍රාවකයන් අනුව විවිධ විදියට ඒ ප්‍රතිපදාව දේශනා කළ තියෙනවා. එක් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අය මේ වාරිය වට්ටංගේ කොමක් දුක කියලා. මේ අරිෂ්ඨ මාර්ගයේ පිළිපදින්න කියලා. වෙනත් කෙනෙකුට දේශනා කළා තියෙනවා සත්බොජ්ජංග වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට දේශනා කරනවා ආයතන හය පිළිසින් දැනගන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා පංචස්කන්ධය තේරුම් ගන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා පංච ඉන්ද්‍රිය වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා පංච බල වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා චතුරාර්ය සත්‍ය මනමින් තේරුම් ගන්න කියලා. ඇතැම් කෙනෙකුට දේශනා කරනවා ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. සීල සමාධි ප්‍රඥා. ඇතැම් කෙනෙකුට කියනවා ත්‍රිවිධ ලක්ෂණ වඩන්න කියලා. ත්‍රිලක්ෂණේ වඩන්න, අනිත්‍ය දුක අනාත්ම වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා සමතේ දර්ශන වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා එකයි වඩන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. ඇතැම් කෙනෙකුට කියනවා එකයි වඩන්න තියෙන්නේ ඒ ප්‍රඥා වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා එකයි වඩන්න තියෙන්නේ සතිපට්ඨාන වඩන්න කියලා. මෙන්න මේ නොයෙක් ආකාරයෙන් දේශනා කළේ ඒ පුද්ගලයන් සසර පුහුණු කරපු ක්‍රමය අනුව තමයි බුදුහාඳුර බොහෝ විටේ පුද්ගල මධ්‍යම දේශනා කළේ. හැබැයි කියනොතින් මේ මොන කාරණා වැඩුවත් අවස්ථාන වශයෙන් සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර රීතිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරම්භණීය මාර්ග කියන මේ කරුණු සියල්ලක් වර්ධනය වෙනවා. අපි දැනගත්තත් නැති වුණත් මේ කරුණ තමයි අපේ දිනු වෙන්නේ අවසන් වශයෙන් විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. විද්‍යාව කියන්නේ අර තමා කලින් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියලා වඩපෝ අහල දැනගත්තු සුතමේ ප්‍රඥාවෙන් තමා තේරුම්ගත්තු මේ චතුරාර්ය සත්‍ය ධර්මානුපස්සනා වැඩීමේ ප්‍රතිඵල විදිහට අවසානයේ තමා ගමනාන්තයට ඇවිල්ලා මුලදී ලිපිණේ දාගෙන නෙවිගේටරේට අපි ගිහිල්ලා අවසානයේ ඒ ලිපිණේට ඇඩ්‍රස් එකට අපි ඩෙස්ටිනේෂන් එකට ළඟා වුණා වගේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි ඥානයක් අවසානයේ සාක්ෂාත් කරගන්නවා. අන්නේ ඥානය ලැබුව පමණට විමුක්තියටපත් වෙනවා. අපේ රාග ආදී කෙලෙසුන්ගෙන් දුර වෙනා ජරා මරණ ආදී දුක් කලි නිදහස් වෙනවා වෙනද. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා. ඒ නිසා ධර්ම මාර්ගයේ ගමන් කරන පමණට අපට සැලසෙන්නේ විද්‍යා විමුක්තිය කියන කාරණා දෙක. එතකොට මෙන්න මේ කරුණ එක මුලින්දම්ම අපි නැවත නැවතත් අහන දේවල් වෙනුතුනේ නැවත නැවතත් අප පිරිසිදු කර ගන්නට ඕන. ඒ ධර්මය අහන හැම වෙලාවකම හුදෙක් ඇසීමක් පමණක් නෙවෙයි ඒ අහන දේ විමුක්තායතනය කර ගන්නට ඕන අප. ධර්ම ශ්‍රවණය කරන හැම වෙලාවකම විමුක්තායතනය අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. ඒ නිසා බලවත්ව ඒ ධර්ම තුල හිත පිහිටුවාගෙන ශ්‍රද්ධාව ඇතුව මේ කාරණා පහනට ඕන. අපේ ජීවිතය ගැන තියෙන ඉගෙනගන්න මොකක්ද කියන එක. අපේ ඇහැට රූපයක් පේනකොට ඒක ආකාර කිහිපකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි විපාක මට්ටමේ අවස්ථාවක් තියෙනවා. අනිත් එක අවිද්‍යාව පත්‍ය සංඛාරා කියපු විදිහට දුක් සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ වගේම අප ධර්ම මාර්ගයේ ඉන්නවා නම් විමුක්තිය පැත්තේ කාරණයක් තියෙනවා සහ ආරක්ෂණික මාර්ගය තුළ ධම්ම කරුණු වඩනවා නම් මාර්ග සත්‍ය තුළ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. මේදී විශේෂයෙන්ම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ කරුණු පහ ගැන අප වඩ වඩාත්ම අවධානය යොමු කරන්න ඕන පින්නතුනි. මේ කාරණා පහ තමයි අපේ ජීවිතය. මේ කාරණා පහ තමයි දුක සහ දුකෙන් නිදහස් වීම කියන ඔක්කොමයි දෙන මේ කාරණා පහ. ඒ නිසා තමයි බහගත මහන්සිය දාරෝහෙතස්ස බ්‍රාහ්මණයට දෙවියට දේශනා කළේ ඉමස්මින් ඒව බයමමත්තේ කලේබරේ සසංජිමි ලෝකංක පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනි පටිපදංච කියලා. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ ශරීරය මතම ලෝකයක් ලෝකෙ හට ගැනීමත් ලෝක නිරෝධයක් ඒ ලෝක නිරෝධ කරන මාර්ගයක් කියන මේ චතුරාර්ය සත්‍යම පනවල තියෙන්නේ මේ සිත කය දෙක මත නැත්නම් ස්කන්ධ පංචකය මත නැත්නම් පංච උපාදාන ස්කන්ධය මත. එතකොට පින්නතුනි ඇසර රූපයක් දකිනකොට කොහොමද වෙන්නේ? අපේ තියෙන කර්ම ශක්තියට අනුව අපට නිර්මාණය කළ දේ ඇස තමයි මේ තියෙන්නේ. ඒ ඇස සාමාන්‍ය මිනිසයන් ගත්තොතින් කිසියම් ප්‍රමාණයකින් සමානයි අපි. නමුත් ඒක ඒ පුද්ගලයාનો යම්කිසි වෙනස්කම් තියෙනවා. එතකොට කර්මයෙන් ලබා දීපු දායාද තමයි ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ආයතන ටික. අන්නේ ඊට අනුරූප විදියට තමයි අපට බාහිර රූප ශබ්ද ආදී මේ ගෝචර රූපයට ලඟාවෙන්නේ. ගෝචර රූපානුව පේනව නෙවෙයි අපේ ප්‍රසාද රූපේ මට්ටමට තමයි චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන මෙන්න මේ ප්‍රසාද රූපවල මට්ටමට තමයි රූප ශබ්ද ගන්ධ රස කියන මෙන්න මේ ගෝචර රූප අපි ලෝකයට ගන්නෙ. අපේ ලෝකේ කරගන්නේ. එතකොට ඒ තුනෙන් අපි කිසියම් විදියක යමක් ගැන යමෙක් ගැන තේරුම් ගන්නවා. මුල් අවස්ථාව සැලකන්නේ විපාක මට්ටමේ අවස්ථාවක් කියලා. අන්නේ මුල් අවස්ථාවේදී අපට යමක් ගැන කිසියම් විදිය අවබෝධයක් ලැබෙනවා. හැබැයි ඒක ඉතාම ප්‍රාථමික අවබෝධයක්. ඒක සම්පූර්ණ ඥානයක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයේ තේරුම් ගන්න තියෙන සාමාන්‍ය ඡායාවක් තමයි මුල් ස්කන්ධ පංචකය තුළදී අපට හටගන්නේ. මුල් අවස්ථාව කුසලයක් අකුසලයක් නෙවෙයි පිනතුනි, පිනක්වත් පවක්වත් නෙවෙයි. විශේෂයෙන් ඇස කන නාසය දිව කියන මේ ආයතන පහෙන් ගන්න අරමුණු මුල් අවස්ථාවේදී උපේක්ෂා සහගතයි. ඒක සැපක් දුකක් නෙවෙයි. කාය විඥාණයෙන් ගන්න දෙයක් ඇමිට දුක් සහගත වෙන්නත් පුළුවන්, සැප සහගත වෙන්නත් පුළුවන්. ඒකත් ඉතාම ශනිකයි මුල් අවස්ථාවේක. ඒක තේරුම් ගන්නෙත් ඇත්තටම කාය විඥාන මට්ටමේදී නෙවෙයි, තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේදී. එතකොට නම් මුලින් කර්ම 10ක් විදිහට ලැබෙන මුල් ස්කන්ධ පංචකයේදී කාර්යය ඉතාම වේගවත්ව කළා. ඒ කාර්යය අවසන් කරනවා අප නිතරම යමක් තේරුම් ගන්නේ. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටම්බයක්, පුද්ගලයේ දෙයක්, සිද්ධියක් අපි නිතරම තේරුම් ගන්නේ පින්නතුනි මනෝ විඥාන කියන අවස්ථාවේදී. ධර්මයේ සඳහන් කරනවා පංචේ විඥානේ හින කිංචි ධම්මක් පටිවිජහනාති අන්තර අභිමහතමත් කියලා. මේ පංච විඥාන අවස්ථාවේදී චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ අවස්ථාවේදී යමක් සම්පූර්ණව දැනගන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. අපි නිතර මේක දැනගන්නේ මනෝ විඥාන කියන අවස්ථාවේ. මනෝ විඥාන කියන අවස්ථාවෙන් යමක් දැනගන්නකොට ඊට පාදක වෙච්ච මුල් අවස්ථාව කර්ම 10ක් විදිහට ලැබෙච්ච රූපයක්, කර්ම විපාකයක් විදිහට ලැබෙලා තියෙන චිත්ත චෛතසික ටික ඒ මුල් අවස්ථාවේදී සම්පූර්ණව නිරුද්ධ වෙලා තියෙනවා. ඇස රූපය, චක්ක විඥානෙ, චක්ක සම්පස්සේ, චක්ක සංඥා වේදනාව, රූප සංඥාව, රූප සංචේතන, මනෝ ධාතු, විපාක මනෝ ධාතු මේ අවස්ථා ගාන පසුබල ගිහිල්ලා ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන මනංච පටිච්ච ධම්මේ චෝපාදිති මනෝ විඥාන කියන අවස්ථාවේ ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන ඇතිවෙනා වූ සංඥා වේදනා දෙක මන ආයතනයෙන් සිහි කරන වෙලාව තමයි ඇත්තටම අප ලෝකයට සමීප වෙන අවස්ථාව, ලෝකයේ තේරුම් ගන්න අවස්ථාව. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැහැ වෙනතුරු. මෙන්න මේක දේශනා කරන්න තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකෙ පහළ වෙන්නේ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කෝ මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා මුදපාදී, විද්‍යා මුදපාදී, ආලෝක මුදපාදී කියලා දේශනා කරේ මේක. භාගවතුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවෙන් සිද්ධ කළේ මේකයි. මට පෙර නොයසු විරු ධම්මයක් පහළ වුණා කියලා දේශනා කළේ ඒකයි. පෙර නොයසු විරු ධම්මයක් මට පහළ වුණා කියලා. මෙන්න මේක තමයි උන්වහන්සේට පහළ වෙච්ච ධම්මස. අන්න ඒ උන්වහන්සේ දැකපු ලෝකය, උන්වහන්සේගේ ප්‍රඥා ඇසින් දැකපු ලෝකය තමයි ප්‍රඥාව අඩුව අපට දේශනා කළේ. අප උන්වහන්සේගේ ඇසින් මේ ලෝකයේ දහිනට අර විතරක් කලියෙක තියෙන්නේ සෝමා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි මාදුරුවේ කියලා එක්තරා කවියෙක් සඳහන් කරදී මහගමසේකර සෝමා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි මාදුරුවේ කියලා. ඒ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දන්න දෙයක්. නමුත් සැබෑම සොඳුරු ලෝකයේ සැබෑම යථාර්ථය අපි දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ඇසින්. උන්වහන්සේ අපට දාන කරපු මේ ධර්ම තුළින් පිළිදෙන. අන්නේ ධම්ම තුළින් ලැබෙන මේ සද්ධර්මයෙන් අපට මේක කියා දෙනවා. එතකොට මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ දුක්ඛ සත්‍ය අවස්ථාවේදී පවතිනවා. ඊළඟට ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒක නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා අප ස්පර්ශ සමුදයන්ට ඉඳගෙන මේ මුළු ලෝකයක් මගේ කරගෙන අපි මේ ඉන්නේ. යම් රූපයක් දකිනකොටම හිතෙන්නේ මේ ඉදිරිපස දැන් තියෙන රූපේ තමයි මේ පේන්නේ කියලා. රූපයක් නැහැ කියන්නේ නැහැ පේනතුනේ. රූපේ ඇසට පදිතෙන මොහොතේ රූපයේ සතර මහා භූත රූපات ක්‍රියාත්මක වුණා. ඒ නිසා රූපයක් නැහැ කියන්නේ නැහැ. ඒ වගේම දැන් මේ තේරුම් ගන්න මොහොතෙහි ඒ රූපය නැහැ. ඒ නිසා රූපය ඇති කියන්නේත් නැහැ. ඒ වගේම මේ නිරුද්ධ වෙච්ච රූපය ඕන වෙලාවක නැවත අලුත් රූපයක් විදියට ඇසට අලුත් ඇසකින් ලෝකයේ තුනයි අපට අත්දකින්න පුළුවන්. ඒ නිසා ඇත හෝ නැත කියන අංක දෙකටම නොගිහිලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඇත කියන්නේ කාන්තියක්, නැත කියන තවත් අංකයක්. ඇත කියන්නේ සාස්වතන්තය, නැත කියන විශේෂාංශය. බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, හට ගැනීම දකින කෙනා කිසි වෙනකට නැත කෙනා හිට යන්නේ නැහැ. හේතු ඇතිකල්ලි මේක හට ගන්න බව දකින කෙනා. ඒ වගේම හේතු නිරෝධයෙන් මෙහි නිරෝධය දකින කෙනා කිසි වෙනකට ඇත කියන අතට යන්නේත් නැහැ. ඔහු ඇත සහ නැත කියන දෙකම අන්ත දෙකම දුරු කරනවා. දුරු කරන්නේ කොහොමද? පටිසම්පාද සංඛ්‍යාත වූ මේ දර්ශනය. ඉති ඉමස්මින් සති දන් හෝති, ඉමස්මින් අස්ති දන් හෝති. මේ ඇතිකල්ලි මේ ඇති වෙනවා, මේ නැතිකල්ලි මේ නැහැ. ඉමස්ස උපාදාය ඉදම් උපජ්ජති, ඉමස්ස නිරෝධා ඉදම් නිරෝධති. සාමාන්‍ය සම්මුති ලෝකයේ කාරණයක් දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ඇත නැත කියන ව්‍යවහාරයෙන් කළ තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ලෝක ව්‍යවහාරය යමක් තියෙනවා නම් ඇතයි කියලා. මම මේ ලෝක ව්‍යවහාරය ඉක්මවල යන්නේ නැහැ, මමත් ඒක ඇතයි කියලා කියනවා. සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ කෙනෙක් නැතයි කියලා කියනවා නම් මාත් එක නැතයි කියලා කියනවා. මං ලෝක ව්‍යවහාරයේ ඉක්මවල යන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ සම්මුති සත්‍ය දේශනා කරද්දී හැබැයි වෙනතනි පරමාර්ථ සත්‍ය විස්තර කරද්දී උන්වහන්සේ මේ ඇත නැත කියන අන්ත දෙකම දුරු කරලා පරිසම්පාද න්‍යායමත් ඉඳගෙන තමයි මේ ලෝකේ විස්තර කළ තියෙන්නේ. එතකොට මෙන්න මේ අපේ ඇස කන ආදී ඉන්ද්‍රිය වලට පාදක වුණු මේ රූප ශබ්ද ආදී අරමුණු නිසා ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒක හටගත්තු තැනම නිරුද්ධ වෙලා යනවා. රහතන් වහන්සේ ඒක අත්විඳින මොහොතෙම මේක නිරුද්ධ වෙලා කියලා දැකලා උන්වහන්සේ බාහිර ලෝකයේ කිසිඳු ඇලීමක් නැතුවම ඉතාම පීතුරු මනසින් කාලය ගත කරනවා. අනිත් මාර්ගයන් ලැබ උත්තමයන් වහන්සේලා මේක කිසියම් ප්‍රමාණයකට තේරුම් අරගෙන උන්වහන්සේලා නිරුදුණාට පස්සේ යම් කිසි දුරක් ගිහිල්ලා තාම අවිද්‍යා මානසිකයන් තියෙන නිසා උන්වහන්සේලා නැවත ඉක්මනටම මේ ධම්මඟට ඇවිල්ලා ධර්මානුකූලව බලලා අවිද්‍යාව අඩු වෙන මාවතේ කාලය ගත කරනවා. නැවත නැවතත් දුක ගොඩ නගා ගන්න මාර්ගයට යන්නේ නැහැ. මාර්ග සත්‍ය වඩන කෙනෙක් විදිහට අප වෙනතරම මුලදි මුලා වුණත් ඒ මුලා වෙච්ච මට්ටම දිගට යන්නේ නැති විදිහට නිතරම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම Nirodhe බලමින් වාසය කරනවා. ඒ වාසය කළා කියලා පිනුදුනේ අපට කිසි වෙලකත් පාඩුවක් වෙන්නේ නැහැ. අලාභයක් වෙන්නේ නැහැ. දුකක් වෙන්නේ නැහැ. අනිත් කෙනාට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඇයි අපි එහෙම කරන්නේ? ඇයි එහෙම වෙන්නේ? අපි මේ හැම දෙයක්ම කරන්නේ සීලේ පිළිපදලා. මෛත්‍රිය මත ඉඳගෙන මේ සියල්ලම කරන්නේ. මේ සම්මා සතියට එනකොට පින්නතුනේ අපි මොලේ කාරණා ගාන සම්පූර්ණ කරලා ඉන්නේ. සම්මා සංකප්පයෙන් අපි නෙක්ඛම් සංකප්පය සම්පූර්ණ කරමින්, අව්‍යාපාද සංකප්පේ වඩමින්, මෛත්‍රියේ පිළිපදලා සම්මා වාචා කම්මන්තාදී වඩමින් සීලේ පිළිපදල තමයි අප මේ හැම දෙයක්ම කරන්නේ. මේ ගැඹුරු දහමක් වඩමින් හිටියත් පින්නතුනේ අපි ලෝකෙට පිළිද වෙමින් ඉන්නේ. ලෝකයේ මිනිසුන්ගේ කොච්චර වැරදි අඩුපාඩු සිද්ධ වුණත් අපි අපේ හිත නරක කරගන්නේ නැහැ. අපි යඩ කරන්න පුළුවන් උදව්ව හැම මොහොතෙම සිදු කරනවා. බලන්න කිනුතුන ඔබ දන්නවා අජාසත් රජතුමා ගැන. අජාසත් කුමාරය ඉපදෙන කලින්ම බිම්බිසාර රජතුමා දැනගත්තා මේ දරුවා පියා ඝාතනය කරනවා කියලා. මේ පিত্রඝාතක කෙනෙක් කියලා දැනගත්තා. බොහෝ දෙනෙක් කිව්වා මේ දරුවාව නැති කරන්න කියලා. රජතුමා හිම කරේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඉපදුනාට පස්සේ බොහෝ දිනක් කිව්වා නොපෙනෙන පරාතක දුර පරාතක කියන මේ දරුව දාන්න කියලා නැත්තම් පিত্রඝාතකෙක් මේ අනිවාර්යෙන් පියාම ඝාතනය කරනවා කියලා කිව්වා. නමුත් බිම්බිසාරයි තමයි කරන්නේ. ඔක කරේ නැහැ පිනුතුනි. රජතුමා ධර්මයෙන් ශක්තිමත් වුණා මේ ඉරණමට මුහුණ දෙන්න. මේක කර්ම 10ක් දෙයක්. ඔබට ලැබෙන දරුවන්, ඔබට ලැබෙන අම්මා තාත්තා නිකන් දෙයක් නෙවෙයි පිනුතුනි. ඒක කර්ම 10ක් දෙයක්. ඒක ලැබිය යුතු දෙයක් පිළිගන්න සිද්ධ වෙනවා. ඒක දමන දුවන්න බෑ වේදතුනි. දිවොත් තවත් වෙන කෙනෙක් ඒ වගේම කෙනෙක් ආයි හම්බ වෙනවා ඒකයි. ඒක තමයි තත්ත්වය. ඉතින් මේකට ධර්මානුකූලව මොන දෙන වෙනවා? රජතුමා ධර්මයෙන් ශක්තිමත් වුණා, සෝවාන් වුණා, ආරාම පූජා ආදී සිද්ධ කළා, තාම හිල කුසල් දහම් කරගෙන හිටියා. බලන්න පේනතුනි මෙහෙම පියාව නැති කරපු මේ කුමාරයා හදෙලා පස්සේ කාලෙක මේක තේරුම් අරගෙන ධර්ම පැතට වහවා. ඔහු ඇවිල්ලා ශ්‍රද්ධාවන්තම ශ්‍රාවකෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන වැඩ විට එකල හිටිය ගිහි ශ්‍රාවකයන් අතරින් ඉහළම ශ්‍රද්ධාවෙන් හිටිය කෙනෙක් බවට පත් වුණා. ආනන්දර කර්මයක් කරපු කෙනෙක් වෙනද? ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනම්වට පස්සේ ඒ අවස්ථාවේ තිබිච්ච සුවිශාලම සුවිශේෂීම ශාසන කාර්යවයට රජ කෙනෙක් විදියට සම්පූර්ණ අනුග්‍රහය දැක්වුවා. ඒ මොකද්ද? ප්‍රථම ධර්ම සංගායනාව. අද අපට මේ ධර්මය අහන ලැබෙන්නේ කවුරු හින්ද දැක්කදම? ඒ අජාසත් රජතුමාගේ සම්පූර්ණ පූර්ණ දායකත්වය නිසා පිළිතුරු. ඔහු තිබිච්ච සියලුම විහාරස්ථාන පිළිසකරන් කළා. රහතන් වහන්සේලාට තුන් මාසයක් තිස්සේ සම්පූර්ණ අනුග්‍රහ දක්වලා මේ ශාසනය ඉතාම මැනවින් සුරක්ෂිත කරන්න සිය පූර්ණ දායකත්වය දක්වනවා. බලන්න ඒ පিত্রඝාතක වුණත් ඔහු කරපු ශාසනීය කටයුත්ත. සාමාන්‍යයෙන් ආන්තර කර්මයක් කරපු කෙනෙක් නිරේ පල්ලයටම ගිහිල්ලා ඉතාම දැඩි දුකින කෙනෙක් වුණත් ඔහු මේ කරා වූ සුවිශේෂම කාර්යය නිසා පිනුතුනි ඔහුගේ දුක අඩු වුණා කියලා කියනවා. ඒ අනුව හිටියේ දැඩියොම අපායට ගියේ නැයිද මගේ ඇලෙට උඩට ආවා කියලා කියනවා. අද අපය දුක් විඳිනවා. ඒ වුණත් පිනුතුනි ඔහු කරපු මේ සුවිශේෂ කාර්ය බාර නිසා. සාසන ඉතිහාසයේ ගතතින් පිනුතුනි මේ වගේ තත්ත්වයක්. සාමාන්‍යයෙන් පিত্রඝාතකේ මාතෘඝාතකේ දිහා දැක්කොත් අපි කොයිතරම් ඇසකින්ද බලන්නේ? මහා පාපයක් කරපු කෙනෙක් විදිහට බලන්නේ. හැබැයි මේ ශාස්ත්‍රය තුළ එහෙම අයට කිසියම් ස්ථානයක් හිමිකල දීලා තියෙනවා. විතරක් නෙවෙයි ඔවුන්ගෙන් උනත් අනුග්‍රහ අරගෙන මේ ශාසනය සඳහා කිසියම් විදිහේ ශක්තියක් ලබාගෙන තියෙනවා. අපට පින්තුනේ මේ කරපු පාඩම. අපි එක එක පුද්ගලෙන් අඩුපාඩු ගන්නවලදී හුඟක් කලබල වෙනවා. හුඟක් විවේචන කරනවා. පුද්ගලයන් අයින් කරන්න උත්සාහ කරනවා. පුද්ගලයන් නැතර නැති කරන සමාජයද වෙනතනි වා කල්පනාකාරී වෙන්නේ වගේ වෙලාවක්. පුද්ගලෝ මනස් රෝගෙට කෙනෙක් එන්නේ මහ විශාල කුසලයක් කරලා මහ දෙවන්ත ශක්තියක් ඇතුවයි මනස් රෝගෙ කෙනෙක් ඉපදෙන්නේ. ඒ හැම කෙනෙක්ම වටිනවා. ඒ හැම කෙනෙකුට වටිනකම කපලවා දෙන්නට ඕනේ. ඕම් අතින් අඩුපාඩු කන්සිද්ද වුණත් ඕන් ඕනම වෙලාවක නැවත නැගී සිටින්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ තුලදී අප මේ ඊළඟ ධර්මකාරණා පුහුණු කරත් ඒ පුහුණු කරන අතරේදී අපි මානව දයාවෙන් සත්ව කරුණාවෙන් මේ මුළු ලෝකයක් ඇසුරු කරමින් තමයි අප මේ ගමන යන්නට ඕන. එහෙම නැත්නම් මේ ධහම අපට දීපු ශාස්ත්‍රවරයාට අප හැබෑ ලෙසම සැලකුවා වෙන්නේ නැහැ පින්නතුනි. මේ වගේ නිවෙන සැනසෙන ධහමක් අපට දේශනා කරපු අද වැඩි වෙසක් පොහෝ දිනයක සමරණ මේ තුන් ලෝකයකට අග්‍ර වූ මේ උත්තම මනුෂ රත්නය සමරණ මේ මොහොතෙහි උන්වහන්සේ තුළ තිබුණා වූ ඒ මානව ගුණාංග සත්ව කරුණාව ඒ මට්ටමට බැරි වුණත් කිසියම් පමණකින් හරි අපේ ජීවිත තුළත් ඒවා වැඩෙන්න ඕන පින්නතුනි. අන්න ඒ ගුණාංග ටික දිනු කර ගනිමින් තමයි මේ ආධ්‍යාත්මික ගමන අපි ඉදිරියට යන්න ඕන. මෙන්න මෙතෙන් පින්නතුනි අප මේ සඳහන් කළේ මේ අටකන නාසාදී ඉන්ද්‍රිය වලට අපට ලැබෙන අරමුණු අප මේ තේරුම් ගන්න අවස්ථාව ඇත්තටම සාමාන්‍ය කෙනෙක් වශයෙන් අප මේ කත්තිනිදී අපි ඉන්නේ දුක්ඛ සමුදය සත්‍ය තුළ. අවිද්‍යා පත්‍ය සංඛාරං සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන ඇත්තට දැකපු රූපය අප නැවත බලන මොහොතේ අපි ඉන්නේ මේ රූපය දැන් කියන දෙයක් කියලා අපි ඒක උපාදාන කරගෙන මේ රූපාදිස්කන්ධ පංචකයම එකට ගොඩ නැගෙන මට්ටමේ දුක්ඛ සමුදය සත්‍ය තුළයි අප ජීවිතයේ දවසට වැඩිපුර කාලයක් ගත කරන්නේ. ඒකයි එතෙන් දිස්කන්ධ පංචකයම හටගෙන නිරුද්ධ වෙනවා. නාම රූප පත්‍ය විඥානං කිව්වත් අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වත් සංඛාර පත්‍ය විඥානං කිව්වත් උපාදාන පත්‍ය භව කිව්වත් මේ හැම තැනදීම ස්කන්ධ පංචකයම ක්‍රියාත්මක වෙමින් මේ අපි ඉන්නේ අවිද්‍යාව තුළ. මෙන්න මේ අවස්ථාවේදී යමක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ අපි රූපය තුළ බැසගෙන ඉන්නේ, වේදනාව තුළ බැසගෙන, සංඥාව තුළ බැසගෙන, සංඛාරය තුළ බැසගෙන, විඥානය තුළ බැසගෙන ඉන්නේ. විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙනවා කෑම පිළිබඳව කජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙනවා අප ඇසට රූපයක් බලමින් ඉන්න අවස්ථාව අපට හිතෙන්නේ අප විසින් රූපය ආක්‍රමණය කරනවා නැත්නම් කෑම කනකොට අපි හිතෙන්නේ අප විසින් කෑම කනවා කියලා. ඇත්තටම පින්නතුනි අප විසින් රූපය ආක්‍රමණය කරනවා රූපය කනවා නෙවෙයි, ආහාරය කනවා නෙවෙයි, ඒ රූපය ඒ ආහාරය විසින් අපව අනුභව කරමින් ඉන්නේ. රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම අප යම් වෙලාවක අවිද්‍යා සාගතව නම් ඉන්නේ විතරක් නෙවෙයි අනාගාමී වෙච්ච කෙනෙක් ගත්තත් අවිද්‍යාව අනුසය වශයෙන් තිබුණත් ඉන්නේ පංච උපාදාන ස්කන්ධය තුළ ඉන්නේ පිනතුනි. ඒ වෙලාවේ රූපය විසින් අපව ආක්‍රමණය කළා අපි අනුභව කරමින් ඉන්නේ රූපේ තරක් නෙවෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ විසින් අපව අනුභව කරමින් ඉන්නේ. මොහොතේ සමහර මාළුන් ඉන්නව ලොකු මාළු කට අරගෙන ඉන්නවා කුඩා මාළු ඇවිල්ලා කටේ ඇතුලේ සෙල්ලම් කරමින් ඉන්නවා. අර ලොකු මාළු එක පාරම කට වහලා වතුර ටික අයින් කරලා අර කටේ ඇතුලේ ඉන්න සත්තු ටික අනුභව කරනවා. අන්‍ය වගේ වෙන්නතුනි අපත් මේ ලෝකයේ ඇසුරු කරන ලෝකයේ පරිහරණය කරනවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන රූප කියන්නේ රූපකීති රූපං මේ ඍතුවාදීන් වෙනස් වෙන ස්වභාව යුක්ත දෙයටයි රූපය කියලා කියන්නේ. යමක් හඳුනගන්නේ සංඥාව, යමක් චේතනා පහළ කරන්නේ සංඛාරය, යමක් දැනගන්නේ විඥානය. මෙන්න මේ කාරණා විසින් අපව මැඩගෙන තියෙන පිනතුනි. අන්නේ මැඩගත්තු ලෝකෙන් අපව නිදහස් වෙන මාර්ගය තමයි ආරසනික මාර්ගය කියලා කියන්නේ. අන්නේ සඳහා අපට එකපාරේ වැඩ කරන්න අමාරුයි. එකපාරේ මේක නිදහස් වෙන්න බෑ. අප ටිකෙන් ටික තමයි මේක නිදහස් වෙන්නේ. අන්නේක නිදහස් වෙනකොට අප සතර ආහාරේ නිදහස් වෙනවා. සතර ආහාරේ කියන කබලිකාර ආහාරේ නිදහස් වෙනවා. පස් ආහාරේ නිදහස් වෙනවා. විඥාන ආහාරේ නිදහස් වෙනවා. මනෝ සංකේතන ආහාරේ නිදහස් වෙනවා. මේ සතර ආහාරයෙන් අපි නිදහස් වෙනට ඕන පින්නතුනි. කබලිකාර ආහාරෙන් අපි නිදහස් වෙනට ඕන. ඒ කියන්නේ කෑම නොගෙන ඉන්න එක නෙවෙයි. කෑම ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි. අපි කෑම ආදානක අනුභව කරන්නේ මෙන්න මේ රූපය මගේ කරගෙන අන්නේ රූපේ විසින් ඒ ආහාරය විසින් තමයි අදාපෝ කන්නේ. එහෙම නොගෙන ආහාරයට අපිව කන්න නොදී අප විසින් ආහාරයේ අනුභව කරන අය බවට පත් කරලීම තමයි මේ ධර්ම මාර්ගය කියලා කියන්නේ, ආරසික මාර්ගය කියලා කියන්නේ. රහතන් වහන්සේත් ආහාර අනුභව කරනවා. හැබැයි කබලිකා ආහාරය දුරු කළ බින්දුනි. කබලිකාර ආහාරයේ තියෙන ආසාව දුරු කරලා රහතන් වහන්සේ පාත්‍රය රැඳින්න පහද යනවා. පාත්‍රයක දාගෙන දාන වන්දනෝ කබලිකාර ආහාරය දුරු කරලා බින්දුනි. කබලිකාර ආහාරය නැත්තම් කෑලි කඩලා භෞතික වශයෙන් අනුභව කරන ආහාරය කියන්නේ ඇත්තටම අපි හුදේ කඩට කන ආහාරය විතරක් නෙවෙයි. අපි ඒකට තියෙන ආසාව පෙන්නතනි. අන්‍ය ආසාව දුරු කරලා ආහාරය වළඳන ක්‍රමයක් තමයි බුදුහාඳුර අපට දේශනා කළේ. ඒ කොහොමද? දිවට රසය දැනෙනකොටම අපි දන්නවා රසය දැනුනට මේක තේරුම් ගන්න මනෝවිඤ්ඤාණය කියලා දැනගෙන අප ආහාර අනුභව කිරීම. සාමාන්‍ය කෙනෙක් කෑම කනකොට පින පිඟානට ආසාව ඇති කරගෙන පිඟානේ තියෙන කෑමට ආසාවෙන් යුක්තව අනුභව කරද්දී රහතන් වහන්සේ රස දැනෙනකොට දන්නවා දැන් මේක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවේ. අන්නේ තියෙන ආහාරය ගැන දැඩි ඇලුමක් දේශයක්වත් ඒ ගැන තෘෂ්ණා දෘෂ්ටි මානයක් කිසිවක් නැතුව උන්වහන්සේ ටිකක් වන දැනත් පුළුවන්, වැඩිපුර වන දැනත් පුළුවන්. නමුත් උන්වහන්සේ කබලිකාර ආහාරය දුරු කළ තමයි ඒ ආහාරය වළඳන්නේ. ඊළඟ කාරණේ පස් ආහාරය. අද අපට යම්කිසි ස්පර්ශයක් ලැබෙනවා නම් කාය සංපස්සජා වේදනා, චක්කු සංපස්සජා ආදී වශයෙන් කිසියම් ස්පර්ශයක් අද අපට ලැබෙනවා නම් අපි ස්පර්ශ සමුදයන් දෙන්නේ. අප යම්කිසි සින්දුවක් ඇහුවනම් අනේ ඒ සින්දුව හරියම ලස්සනයි කියලා තාම නැත්තම් සෝත සද්ද ආදී අන්ත එක අපි ඉඳගෙන ඒ ස්පර්ශන්ති ඉඳගෙන තමයි දැන් අපි ඉන්නේ. නමුත් මෙන්න මේ ස්පර්ශ ආහාරය දුරු කරනවා කියන්නේ මොකද්ද? කනට ශබ්දයක් ඇහුවත්, ඇහැට රූපයක් දැක්කත්, නාසයට ගඳ සුවඳක් වින්දත් අපි දන්නවා දැන් මේ කතා කරන මොහොත ඇත්තම චක්කු සම්පස්සේවත්, සෝත සම්පස්සේවත්, ගහන සම්පස්සේවත්, ජීවහ සම්පස්සේවත්, කාය සම්පස්සේවත් නෙවෙයි. දැන් මේ ගත කරන අවස්ථාව මනෝ සම්පස්ස අවස්ථාවක්. අන්නේ මනෝ සම්පස්ස අවස්ථාව දිගට තියෙන එකක් නෙවෙයි. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. මෙන්න මෙහෙම දකින කෙනා අර ස්පර්ශය නැත්නම් වේදනාව විසින් ඔහුව ආක්‍රමණය කිරීම, අනුභව කිරීම නැති කරනවා. සුතවං ආරිය ශාවකේ, සුතවං ආරිය ශාවකෝ, ඔහු මේ කෙලෙස් රැස් කරගන්නේ නැහැ. ඔහු අපචිනාති කියලා කියනවා. ඔහු මේ කෙලෙස් වල නැති කිරීම මට්ටමට යනවා. ඔහු න අවචිනාති. ඔහු රැස් කරන්නේ නැහැ. ඔහු අස්තරමි යන්නේ කෙලෙස් ටික. සාමාන්‍ය කෙනෙක් අසුරතවං ප්‍රත්‍යඥයා මේ ලෝකේ ඇසුරු කරද්දී ලෝකේ තව තවත් වර්ධනය කරගෙන යන ගමනක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ධහම අසා දැනගත්තු සත්පුරුෂ කෙනා, ඔහු දන්නවා බාහිර ලෝකයේ විසින් ස්පර්ශයේ විසින් තමන්ව මැඩගන්න, තමන්ව කාදාන දෙන්නේ නැහැ. තමා එහි නිදහස් වෙලා තමා ඉහළට නගිනවා ධර්මයේ තුලින්. අන්නේ ස්පර්ශයේ තේරුම් ගත්තු කෙනා ඔහු මේ පස් ආහාරය දුරු කරනවා. ඒක දුරු කරන්නත් මේ සතර සතිපට්ඨානෙම තමයි තියෙන්නේ. ඊළඟ කාරණේ විඥාන ආහාරය. චක්කු විඥාන, සෝත විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ආදී මෙන්න මේ විඥානන් එක තමයි සාමාන්‍ය අපේ ජීවිත ගත කරන්නේ. ඒව නිරුද්ධ වෙච්ච බව දැක්කේ නැති නිසා අපට අද චක්කු විඥාන ඇති දෙයක් කියලා අපි ගන්නවා. සෝත විඥානේ, ගාහන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ දැන් මගේ කරගෙන ඉන්නේ. ඒව ඇත්තටම මේ මොහොතේ තියෙන නිසා නෙවෙයි. ඇත්තට මේව වර්තමාන මොහොත තුළ සම්පූර්ණව තේරුම් ගන්න බෑ. ඒ වර්තමාන මොහොතේ විපාක මට්ටමේ, උපේක්ෂා මට්ටමේ කඩේන නිරුද්ධ වෙනවා. අද අපි ඒව කතා කරන්නේ පරිසම්පාදයේ තුල අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැන. චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මන විඥාන තියෙනවා. ඒ මොන විඥානද? ඇත්තටම මෙහෙම හොතේ තියෙන විඥාන නෙවෙයි. ඒ විඥාන අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙච්ච විඥාන. අර විපාක මට්ටමේ විඥානවලදී පින්න තුන අවිද්‍යාව නැහැ. ඒව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක දුරු කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක පිරිසිදු දැනගන්න තියෙන දෙයක්. දැන් මෙතන කියන මේ අවිද්‍යාව පත්‍යා සංඛාරා කියන පරිසම්පාද චක්‍රයේ තුර තියෙන විඥානය අරණම් වලින්ම කියුණාට අපි වා කල්පනාවෙන් ඒව තේරුම් ගන්නට ඕන. එතකොට චක්කු විඥානය කියලා කියන්නේ කැහොත් මොකද්ද කියලා අපි උත්තරයක් දෙන්නේ අද වා කල්පනා කාලය වෙන්නට ඕන. ඔබ ওই චක්කු විඥානය කියලා අහන්නේ විපාක මට්ටමේ චක්කු විඥානයද? එහෙමත් නැත්නම් ඒ විපාක මට්ටමේ චක්කු විඥානය නිරුද්ධවන පස්සේ අවිද්‍යාසහගතව අරගෙන අර පරිසම්පාදයේ තියෙන සංඛාර පත්‍ය විඥානං කියන තැන නැත්නම් නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන තැන තියෙන අවිද්‍යාවෙන් ගත්තු චක්කු විඥානය ගැන ඔබ අහන්නේ කියලා නැවත ප්‍රතිප්‍රශ්න අහලා පටිපුච්ඡා ව්‍යාකරණ අනුව තමයි අපට ඒකට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ටික තමයි පින්නතුනි අපි කල්යාණ මිත්‍රයන් ඉතිං අසා දැනගන්න. මේක සාමාන්‍ය පොතක් කියුවට සාමාන්‍ය දේශනාවක් ඇහුවට මේක අපට අහුවෙන්නේ නැහැ පින්නතුනි. මෙන්න මේක ඊටාම සියුම් විදියට වචන සමානයි හැබැයි අර්ථය සම්පූර්ණ වෙනස්. එක තැනක චක්කු විඥානය පිරිසිදු දැනගන්න කියලා තියෙනවා. එක තැනක චක්කු විඥානය දුරු කරන්න කියලා තියෙනවා. වචනේ සමානයි. අපි තේරුම් ගන්නට ඕනේ මේ කොතනද මේක ස්ථානගත වෙන්නේ? මොකද්ද මේකෙන් අර්ථවත් වෙන්නේ? වචනේ අකුරු සමාන වාක්‍ය ඩික්ෂනරිය බලලා තේරුම් ගන්න බැරි වෙනද? ඒ නිසා බුදුදහම කියන එක ශබ්ද කෝෂයක් විස්ස කෝෂයක් තියාගෙන විතරක් තේරුම් ගන්න බෑ. ඊට වඩා ගැඹුරට කියමු දෙයක් මේක. මේක වඩන ධහම. මේක අනුගමනය කරන ධහම. මේක සත්පුරුෂයන් ඇසුරු කරමින් යන දෙයක්. මේක අපේ ළඟත් ගුණ ධහම් දිනු කරගනිමින් ඉතාම අවංකව මෛත්‍රියෙන් සත්භාවයෙන් යන අනුගමනක් මේක. එහෙම නැතුව කලබලයට ගිහිල්ලා අපි ගැටපැති කරගන්න ධහමක් නෙමෙයි මේක. මේක තේරුම් ගන්න පින්නතුනි කලබල ගැටි අඩු වෙන්නට ඕන. ගැටලු අඩු වෙන්නට ඕන. අනිත් අය සමග තියෙන ගැටුම් අඩු වෙන්නට ඕන. නිහතමානී ගුණය වැඩි වෙන්නට ඕන. කරුණාව වැඩි වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. මෙන්න මේ විදිහට මේ පරිසම්පාදයේ අංග දෙක පින්නතුනි එකකටින් විපාක මට්ටමේ කාරණා තියෙනවා. අනිත් අතින් ඒ විපාක මට්ටමේ අවස්ථාව නිරුද්ධ වුණාට පස්සේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. අවිද්‍යා පාදකව ඇත්තටම අපි මේ වචන බොහොමයක් සාකච්ඡා කළ තියෙන ධර්මයේ තුල මේ අර මුල් ස්කන්ධ දෙක නිරුද්ධ වුණාට පස්සේ අප අවිද්‍යා සහගතව අපේ ලෝකෙට ගත්තට පස්සේ අන්න එතන නියෝජනය වෙන වචන විස්තර කරන්න තමයි ධර්මයේ වැඩිපුර සූත්‍ර ගානක කරුණු දක්වලා තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා මෙවුවා කාරණා මේ තියෙන්නේ අර නව කර්ම මට්ටමේ අවිද්‍යා සහගතව නව කර්ම වෙන අවස්ථාවේ කාරණා විස්තර කරන්න තමයි මේ වචන වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි පින්නතුනි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මෙන්න මේ වචන පහ කිසියම් තැනක තියෙනවා නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මෙන්න මේ වචන කොතන හෝ තැනක ඔබට මුණ ගැහුණොත් මේ කාරණාවල අර්ථ කියන්නේ අර්ථ බලන්නේ වාක් කල්පනාකාරී වෙන්න වාක් සංවේදී වෙන්න. එයිකට හේතුව මෙන්න මේ චේතනා ගැන කියද්දී මේකට කියනවා නාමයේ පැත්ත කියලා. මේකත් එක්කම විඥානයේ තනිත් පැත්තේ යනවා. අභිධර්මයේදී මේවට සම්බජිත සාධාරණ චෛතසික කියලා තව හතක් මේකට කරලා තියෙනවා. මෙන්න මේ කරුණු පහ විශේෂයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය කියන මේ නාම කොටසත් ඒත් එක්ක අඛණ්ඩව යන විඥානය කියන කාරණයත් මෙන්න මේ වචන හය කිසියම් තැනක විස්තර වෙනවා නම් අපි ඊටම මනමින් තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ වචන නියෝජනය වෙන්නේ දුක්ඛ සත්‍ය ගැන කියන්නද සමුදය සත්‍ය ගැන කියන්නද නිරෝධ සත්‍ය ගැන කියන්නද මාර්ග සත්‍ය ගැන කියන්නද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. එහෙම නැතුව වචනේ අරගෙන වචනේ ඩෙෆිනිෂන් එක ඉන්ටර්නෙට් එකේ හෝ ඩික්ෂනරි එක බලලා අපි තේරුම් දෙන ගැට විතරක් සාර්ථක වෙන්නේ නැහැ පිළිතුරු. විපාක මට්ටමේදී මේ වචන තියෙනවා. ඒ මට්ටමේදී ඒක පිරිසිදුයි. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ වගේම මේ වචන නැවත අපට හමු වෙන කටි සම්පාදයේ තුලදී පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මේවා නැවත අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලයතන ආදි වශයෙන් අවිද්‍යා පාදකෝ මේ වචනම අපට නැවත මුණ ගැහෙනවා. ඒ කියන්නේ දැන් අපි ස්පර්ශ සමුදයන් තියදගෙන මේක තමන්ගේ ලෝකේ කරගෙන පංච පාස්කන්ධය බවට පත් කරගෙන අතිමින ලෝකේ අන්‍යයෙන්දී හැම කරුණක්ම දුරු කරන්න කියලා තියෙන්නේ. මුල් අවස්ථාවේදී විපාක මට්ටමේ අවස්ථාවේදී සඳහන් කළ තිනේ පරිණයය කියලා. සමුදය සත්‍ය අවස්ථාවේදී ඒක පහතඹ කියලා සඳහන් කරන්නේ ප්‍රහින කරනවා කියලා. ඒ වගේම මේ සංඥාවිඥානයේ කාරණා නැවත දුක් නිරෝධ සත්‍ය තුල අපට මුණ ගැහෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් උන්වහන්සේට තියෙන විඥාණයට සාපේක්ෂව පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ක්‍රියාත්මක වෙනවා. ඒව සාක්ෂාත් කළ යුතු දේවල්. ඒ වගේම මාර්ග සත්‍ය වඩනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර එතන සංඥා තියෙනවා. එතන සංඥාව තමයි අරගත සංඥාවලදී ගිරමානද සූත්‍රයෙන් දක්වන්නේ අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරංග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝක ආනිබිරද සංඥා, සම්බ සංඛාරයේ අනිත්‍ය සංඥා, ආනපනසතිය ආදී වශයෙන් මේ දස සංඥාවන් දේශනා කළ තියෙන පිනතුණි මාර්ග සත්‍ය විදිහට. එතෙදී ඒ කාරණා වඩනවා. එක තැනකදී මේ කාරණා පිරිසිදු දැනගන්න විපාක මට්ටමේදී දුක සමුදය සත්‍යදී එක දුරු කරනවා. නිරෝධ සත්‍යදී සාක්ෂාත් කරනවා. මාර්ග සත්‍යදී වඩනවා වෙන්නේ. මනෝනිවාරය කියලා සූත්‍රයක් තියෙනවා සංගතනිකායේ. එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට සඳහන් කරනවා යම් යම් මනෝ විතරක හිතට එනවා නම් ඒ ඔක්කොම මනෝ විතරක දුරු කරන්නේ මම කියන්නේ කියලා. දැන් සමහර අය කියනවානේ එන සිතුවිලි අයින් කර කර ඉන්න කියලා. එතකොට නිවන් දැකන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ කියනවා. බුදුහාමුදුරුවෝ පිළිගත්තේ නැහැ ඒක. බුදුහාමුදුරුවෝ කියන්නේ හැම සිතුවිල්ලක්ම දුරු කරන්න නෙවෙයි. යම් සිතුවිල්ලකින් අකුසල් ඇති වෙනවා නම් රාග ද්වේෂ මොහ වැඩෙනවා නම් අන්න එවැනි විතරක එවැනි මනෝ විතරක දුරු කරන්න. යම් කිසි විතරකයකින් රාග ද්වේෂ මොහ ප්‍රහීණ වෙනවා නම් අන්න එවැනි විතරක වඩන්න කියලා දේශනා කළා. අන්න එවැනි මට්ටමේ තියෙන සිතක් නම් ඒ සිත දිනු කරන්න ඕනේ. චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ මේකයි. සිත ප්‍රඥාවත් වඩන්න කියන්නේ මේකයි. දස සංඥාවලදී සංඥාව වඩන්න කියන්නේ අනිත්‍ය සංඥා ආදී සංඥා වඩන කියන්නේ මේකයි. කුසල සහගත සංඥා වඩන්නට ඕන, අකුසල සහගත සංඥා දුරු කරන්නට ඕන පින්නතුන්. විපාක මට්ටමේ තියෙන සංඥා, දුක්ඛ සත්‍ය තුන ඇතුළත් වෙන සංහාර සංඥා පිරිසිදු දැනගන්නට ඕන. මෙන්න මේ දෙක විශේෂයෙන් කජනීය සූත්‍රයේ දක්වන්නේ අප රූප වේදනා සංඥා සංඛාර විඥාන විසින් අපව නිරතුරු අනුභව කරන සුරතවත් ආර්ය ශ්‍රාවකයෙක් මේක දැනගෙන හැකිතාක් දුරට කෙලෙස් රැස් නොවන විදියට කෙලෙස් දුරු වෙන විදියට නිතරම ධර්ම මාර්ගය තුල අඛණ්ඩව ගමන් කරනවා. අන්න ඒ ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට මේ ග්‍රහණය නිදහස් වෙනවා ටිකෙන් ටික. අප සඳහන් කළා අබරිංකාර ආහාරයේ ඊට පස්සේ පස් ආහාරයේ විඥාන ආහාරය අර පරිසම්පාදයේ තුල තියෙන සඳහන් වන විඥානය මෙන්න මේ විඥාන ආහාරය නියෝජනය කරන අවස්ථාව. ඊට පස්සේ මනෝ සංකේතන ආහාරය පරිසම්පාද චක්‍රය තුල තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දැන තියෙන සංඛාර තමයි මනෝ විඥාන ආහාරය කියලා කියන්නේ. සංඛාර රැස් කිරීම දුක්ඛ සමුදය සත්‍ය තුල තියෙන මෙන්න මේ චේතනා සංඛාර ඒවා පුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, ආනිච්ඡාවි සංඛාර වෙන්න පුළුවන්, දුගතියට යන්න පුළුවන් හේතුන සංඛාර වෙන්න පුළුවන්, සුගතියට කාම සුගතියට රූපාචර බඹලෝකයට යන්න හේතු වන පුඤ්ඤාවි සංඛාර වෙන්න පුළුවන්, නැත්නම් ආනිච්ඡාවි සංඛාර අරූපාචර බඹලෝ ඉදීමට හේතු වන සංඛාර වෙන්න පුළුවන්. මෙන්න මේ සියලුම සංස්කාර මනෝ සංකේතනාර දුරු වෙන විදිහට මේ ධර්මයේ දේශනා කළා. ඒ තමයි මෙන්න මේ ස්කන්ධ පංචකයේහි හට ගැනීම හා නිරෝධය නැවත නැවතත් බලන්න කියලා. සංගතනිකායේහි කන්ද සංගතයේහි සීල කියන සූත්‍රයක් තියෙනවා. ඒ සීල සූත්‍රයෙන් දක්වනවා භාග්‍යවතුන් වහන්සේ පුරුතඥන කෙනාට සේක වෙන්නත්, සේක නැත්තම් සෝවනාදී මඟකලවට පත්වෙච්ච කෙනාට අසේක වෙන්නත්, එතන රහත් වෙන්නට රහත් භාවයට පත්වෙච්ච උතුමාට පිරිනිවන් එක් සෝදායි වාසය කරන්නත් එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. පුරුතඥ කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක වූ රහතන් වහන්සේ පිරිනිවන් එක් සෝදායි වාසය කරන්නත් එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා සඳහන් කරනවා. ඒ මොකද? ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම බලන්න, සමුදේ එක වය බලන්න, ආස්වාද ආමීනව නිසරණ බලන්න. හැම මොහොතෙම හේතු ඇති කල්ලි රූපය හට ගන්නවා. විශේෂයෙන් කබලින්කාර ආහාරයේ නිසා රූපය හට ගන්නවා. ඊට අමතරව අවිද්‍යා කර්ම තෘෂ්ණාදී හේතු වීද බාහිරව තියෙනවා. ආහාරය නිසා හට ගන්න රූපය ආහාරය නිරෝධ වෙනවා. ස්පර්ශ නිසා හටගන්න වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්න සංඥාව ස්පර්ශ නිරෝධීමේ සංඥාව දුර වෙලා යනවා. සංඛාර ස්පර්ශයෙන් හටගන්නා වූ සංස්කාරය ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. විඥානය නාම රූප නිසා හටගන්නා වූ විඥානය නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. හැම මොහොතෙම පිනතුනි හේතු ඇති කල්ලි මේ අප විඳින අත්දැකීම හේතු නිරෝධයෙන් එතනම නිරෝධ වෙලා යනවා. අප යමක් තේරුම් ගන්නේ ඇත්තටම අපේ දර්ශනය අනුව මිසක් අපේ ආයතන වලට අනුවවත් බාහිර පේන රූපයට අනුවවත් නෙවෙයි. ගැඹුරින් ගත්තොත් අප යමක් තේරුම් ගන්නේ අපි ඒ ගැන හිතන විදිය අනුව. ඔබ අහලාදී අර එක්තරා රජ කෙනෙක්ගේ මාලිගාවේ හිටිය කුමාරවරුන් දෙන්නෙක් ගැන. රජ කුමාරි දේවියට කුමාරයෙක් ලැබුණ එදාම සේවිකාවකට ළමෙක් හමුණ කතාව. ඒ දරුවෝ දෙන්නම එකම කාමරේ ඉන්න වෙලාවේදී ඒ දරුවෝ දෙන්නටම ජාති ස්මරණඥානය පහළ වුණා කියලා සඳහන් කරන්නේ. එතකොට ඒ දෙන්න කලින් පැවිදිලි හිටපු දෙන්නේ. ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් දානය පුහුණු කළ දෙන ඉඩියාත්ම භාවයේ අනිත් හාමුදුරු දානය පුරුදු කළ නැහැ. නමුත් දෙන්නාම ශ්‍රද්ධාව සීලය ප්‍රඥාව මේ කරුණු තුන දිනු ගල තියෙන දෙන්නම. ඒ නිසා තමයි මේ දෙන්න මේ සුගතියට ආවේ. එතකොට ඇඳේ හිටපු දරුවා රජ කුමාරයා. බිම කඳුරු කඩමාළකෙ හිටි අර සේවිකාගේ දරුවා. ඇඳේ හිටිය දරුවා අර කලින් මහාන වෙල දානයක් පුරුදු කරපු කෙනෙක්. සීලය, ප්‍රඥාව, ශ්‍රද්ධාවට අමතරව දානයක් හොඳටම පුරුදු පුහුණු කරපු කෙනෙක් නිසා රජ කුමාරයෙක් කියලා පහසුකම් ලැබුවා. ඒ දරුවට ජාතිස් මරඥානය පහළ වුණා. අවුරුදු දෙක තුනක් යද්දී ඊට පස්සේ බැලුවා ඔහුත් එක්කම තවත් යාළුවෙකුත් මහනවැල හිටියත් ඉන්නවද කියලා බලනකොට යාමෙන්න අනිත් දැන පැදුරු කඩමාලි ඉන්න දෙන්නම ළඟම. ඊට පස්සේ ඇඳේ නම් කියන යාළුවා මං ඒ කාලේ කිව්ව නේද දානෙ දෙන්න කියලා. සීලේ විතරක් රැකලා හිටියට මට දානෙ දෙන්න කියලා මං කිව්ව නේද කියලා අහනවා. ඊට පස්සේ අර පැදුරු කඩමාලි හිටිය දරුවට ජාති සම්මන්ත්‍රණේ පහළවෙනවා. එයා කියනවා යාළුවා ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන සතර මහා භූත රූප පැදුර තියෙන සතර මහා භූත රූප කියලා. බලන්න පේනතුනි විපාක මට්ටමේදී වෙනස් වුණාට තමන්ගේ ලෝකයට ගන්නකොට තමන්ට ගලුත් එකයි මලුත් එකයි. ප්‍රඥාවෙන් පේනතුනි සියලුම ජය ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥාව දිනු කරෝතින් ඇත්තටම පේනතුනි අපට උපතින් මොන විදිහේ අවාසිකම් තිබුණත් අපට හොඳ ප්‍රඥාවක් තියෙනවා නම් අනේ මන් දුක්පත් මට හුඟක් දේවල් නැහැ කියලා අපිට කිසිම කෙනෙකුට දුක් වෙන දෙයක් නැහැ පින්නතුනි. අපි ඒකේ සතුට හෝ සැපත විඳින්නේ අපට දැන් තියෙන ප්‍රඥාව අනුව සිහිනුව. ඒ නිසා ප්‍රඥාව දිනු කරෝදී අපට ඕනෑම විදිහක ඕනෑම අමිහිරි අත්දැකීමක් මිහිරි අත්දැකීමක් කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය භවනා සූත්‍රය ඇතුළු සූත්‍ර රාශියක මේ කාරණා දේශනා කරනවා. අපට පිළිකුල් අරමුණක් අපේ ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලට පතිත වුණත් අපට මේ පිළිකුල් අරමුණ සුභාරමණක් විදිහට මෙහෙය කරන්න පුළුවන්. ඕනෑම සුභාරමණක් අපට පිළිකුල් විදිහට මෙහෙය කරන්න පුළුවන්. ඒ සුභ සහ අසුභ බව පිළිකුල් සහ නොපිළිකුල් බව දෙකම දුරු කළා උපේක්ෂාවෙන් හිතන්න ඕන නම් එහෙම හිතන්න පුළුවන් වෙනතුන. මුළු කර්ම චක්‍රයම ධර්ම චක්‍රයෙන් අනිත් පැත්තට හරවන ක්‍රමය. අපට පේනසනේ දුක් විඳින්න නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනා කළේ. අපට විඳින තියෙන දුක් ටික සියල්ලම බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් විඳලා තියෙනවා. අපට ඒ දුක විඳින්න ඕනේ නැහැ පින්නතුනේ. අපට අඬන්න දෙයක් නැහැ. ඇඟේ පැති අමාරුවක් ආවොත් නෑ අඬුවල කමන්නේ. අනිත් කෙනේ සලකන්නේ නැහැ නොසලකා හැරිය ආදී කිසිම දෙයකට පින්නතුනේ අඬන්න නම් දෙයක් නැහැ. ප්‍රිය වේ ප්‍රයෝගයක් නිසාවත් ඒ කිසිම දෙයකින් අපට අඬන්න දෙයක් නැහැ. ඇඟේ පැතේ දැඩි වේදනාවක් තුවාලයක් කවුරු හරි ගැහුවොත් නම් අඬුවර කමන්නේ. ඒක ඉතින් කොහොමත් ඇඬෙනවනේ නේද? ඔව්. එහෙම නැති වෙච්ච රාගදී හැඩ දක්න රූපයකින් කනට හන ශබ්දයකින් නාසයට එන ගඳ සුවඳකින් දිවට එන රසයකින් හිතට එන අරමුණකින් කිසි වෙලකට පිනතුණි අනන්තයන් නැවට යස්සියක්ම අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා අපේ සංඥා වෙනස් කරලා ඒ සියලුම ලෝකයේ අප කැමති විදිහට අපට හසුරවන්න පුළුවන්. ඒක නිකන් කරන්න පුළුවන් කමක් නැහැ පිනතුණි. ඒ සඳහා අපට ඉහළම මට්ටමේ ආධ්‍යාත්මික පොහොමක් තියෙනට ඕන. එහෙම තුලින් පමණ අපිට කරන්න තියෙන්නේ ඒ සඳහා නිහඬව මේ ගමන යන්නට ඕන. බොහොම වෙහෙස මාස් වෙලා බොහොම දැඩි වීර්යයක් යොදාගෙන අපි කරන දැන් කරන කටයුතු නිමාටපත් කළ නෙවෙයි වෙනතනි. දැන් කරන කටයුතු ටික කරද්දිම අපි උපරිම ලෙස ධර්මයේ තුල ජීවත් වෙන්නට ඕන. අනේ සඳහා විශේෂයෙන්ම අපට හේතු වන ප්‍රධානතම කමඨහනක් තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. ආනාපානසති භාවනාවෙන් එක පැත්තකින් සමතය දිනු වෙනවා. අනිත් පැත්තෙන් විදර්ශනාවක් දිනු වෙනවා. එක අතකින් විසිරිය තියෙන සිත ආස්වාස ප්‍රස්වාසයට අපේ කාමරවලට ගන්නවා. ඊටාම ලස්සන සුවදායි අධ්‍යක්ෂණයවට පත් වෙන පිණතුනි. අපේ ජීවිතයේ සතුට ගලහාගෙන එන ගන්නවා. අපි ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම ඉතාම සතුටෙන් ලස්සනට තමන්ගේ ජීවිතේ විසිතුරු වෙනවා. ජීවිතේ බබලනවා පින්නද. හිත සමාධිමත් වෙනවා. හිතේ තියෙන නීවරණ දුර වෙලා යනවා. අපිට කායිකව දැනෙන වේදනා තුවාක් යටපත් කරගන්න පුළුවන් මේ සමාධිමත් සිතින්. ඒ විතරක් නෙවෙයි අපේ හිතට අතීත අත්දැකීම් විදියට එන අමිහිරි අත්දැකීම් තුවාක් අපට යටපත් කරගන්න පුළුවන්. අනාගතයේ එන බිය මේ සැක සංකා අවිනිශ්චිත දේවල් හුඟක් අපිට දුරු කරගන්න පුළුවන් මේ වර්තමානයේ තුල හිත සමාධිමත් වාසය කිරීම. මේ සතර සතිපට්ඨානයේම වැඩෙන භාවනාවක් තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. දීගම්වා රස්සංවා සබ්බකාය පරිසංවේදී පස්සම් බයං කාය සංඛාරං කියලා කියනදී ආනාපානසතියත් එක්ක කායන පස්සනාව දිනු වෙනවා. කය තේරුම් ගන්නවා. ආහාර සමුදය ආරෝප සමුදයෝ ආහාර නිරෝධ ආරෝප නිරෝධෝ කියලා තේරුම් ගන්නවා. ඒත් එක්කම කබලින්කාර ආහාරයේ පිළිවෙල දින ආසාවට කින්ද කඩුවර යනවා. ඒ වගේම අසුභයේ පිළිමදව තියෙන සුභ විපල්ලාසය ටිකෙන් නිදුර වෙල යනවා. ඒ ආනාපාන සතිය සාධුරණක් කරනකොට පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ආදී වශයෙන් යනකොට අපි අපේ වේදනා ගැන අපි තේරුම් ගන්නට වෙනවා. ස්පර්ශ ආහාරය ප්‍රකට කර ගන්නවා. පස්ස ආහාරය තේරුම් ගන්නට වෙනවා. ස්පර්ශ නිසා හට ගන්නා වූ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධන බව දකිනවා. ඊට පස්සේ චිත්ත පරිසංවේදී ආදී කාරණාවලදී අපි අපේ හිත තේරුම් ගන්නවා. නාම රූප සමුදය විඥාන සමුදයෝ නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියලා විඥාන සංදේ ප්‍රකට කර ගන්නවා. විඥාන ආහාරය පිළිබඳව තියෙන ආසාව දුරු කර ගන්නවා. ඊළඟ අනිච්චාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිනිස්සග්ගාන පස්සේ කියපු විදිහට ආනාපාන සතියේම කොටස් ටික සම්පූර්ණ කරනකොට එක පැත්තකින් චේතනා නැත්නම් සංඥා චේතනා දෙක පිළිසින් දැන ගන්නවා. මනෝ සංචේතන හරියට තියෙන ආසාව දුරු කර ගන්නවා විතරක් නෙවෙයි අවිද්‍යාවත් ක්‍රමයෙන් දුරු වෙන විදිහට මේ අනිත්‍ය සංඥාම වඩමින් අපි වාසය කරනවා. හැම මොහොතෙම පිනතුණි ස්කන්ධ පංචකයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. අන්නේ හටගන්න ස්කන්ධ පංචකය වැඩිපුර කාලයක් පංච උපාදාන ස්කන්ධය බවට පත් නොවන විදිහට නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන දුක්ඛ සමුදය සත්‍ය නම් වූ පටිසම්පාද චක්‍රය තුල වැඩි වේලාවක් නොරඳන විදියට නොපවතින විදියට මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය ඇති වෙනවා නැති වෙනවා කියලා බලලා දුක්ඛ සමුදය නිදහස් වෙනා වැඩිපුර වේලාවක් දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරමින් ඉන්න පුළුවන් විදියට මාර්ග සත්‍ය තුල ආරක්ෂණීය මාර්ගය පාදක කරගත්තු මේ ආනාපාන සතියේ භාවනාව පුහුණු කරමින් විදර්ශනා භාවනාව වැඩමින් මේ ස්කන්ධ පංචකයේ සම්දේවැය හට ගැනීම නිරෝධයේ බලමින් අප වාසය කරන්න ඕන. අනිහි ප්‍රතිඵල විදියට අපට මේ කුසල සාගත වූ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන මේ කරුණු එකාතකින් මාර්ග සත්‍ය තුලව දියුණු වෙනවා. එහි ප්‍රතිඵල විදියට ක්‍රමෙන් අපි නිරෝධ ශක්තිය සාක්ෂාත් කරමින් වාසය කරන පුළුවන් මට්ටමට අපේ ආධ්‍යාත්මික දියුණුව අපි ලබා ගත්තොත් අන්න එදාට තමයි අපි රූපේ නැමැති ආහාරයේ විසින් අපව ග්‍රහණය කරගන්න මට්ටමින් මිදෙන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ විසින් අපව අනුභව කරමින් අපව හපමින් ඉන්න පින්නතුනි. අපිව කටේ දාලේ වලන් හපනවා. අපිව නැති කරමින් ඉන්නේ. අපිව දුකටපත් කරමින් ඉන්නේ. ඇහැට දකින රූපේ කනට හන ශබ්ද ආදී දෙයින් හටගන්නා වූ මිස්සංග පංචකයේ අංග විසින් අපව පීඩාවටපත් කරනවා. අපව ඒ අය විසින් ආහාරයට ගන්නවා. අන්න ඒ ග්‍රහණයෙන් මිදෙන විදියට තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දර්ශනය දීලා ඒ දර්ශනේ සාක්ෂාත් වෙන විදියට ප්‍රතිඵල නෙලා ගන්න විදියට මේ හතර සතිපට්ඨානයක් අපට දේශනා කළේ. ඒ සඳහා විශේෂයෙන්ම ආනාපානසති භාවනාව අපිට බෙහෙම වටිනා පිළිතුරුයි. ඒ නිසා මේ ධර්ම ගැනට අප වඩාත් උත්සාහ ගනිමු. අද වැනි වෙසක් පොන් පොහෝ දිනයක බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ උපතෙන් සහ පරිණවාණය සමරණය මේ උතුම් දිනේදී අප මේ ධම්මග ගමන් කරෝතින් සතර සතිපට්ඨාන වැඩනවත් එක්කම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර රීතිපාද පංච ඉන්ද්‍රිය වැඩිලා පංච බල දිනු වෙලා සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වඩනාත්ම දිනු වෙලා ආරසි මාර්ගයන්ග සම්පූර්ණ කිරීම වශයෙන් විද්‍යාව මුත්තේ සාක්ෂාත් කරමින් දුක නිදහසන මාවත දුක නිරෝධ වෙත ක්‍රමෙන් පියවර තැබීමට අපට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා අදිස්ථාන පූර්වක වඩ වඩාත් වේගයෙන් ඉදිරියට යන්න අපි උත්සාහ ගන්නවා. ඉතින් අපේ ජීවිත බොහොම තාවකාලික ජීවිත. අද වෙනසක් පොහොය දිනේදී අපි මෙම් හිටියට ඊළඟ වෙනසක් පොහොය දාසිනේදී අපි කී දෙනෙක් අඩු වෙද කියන්න බෑ නේද? ඊළඟ වෙනසක් පොහොය වෙද්දී අපිට කොයි තරම් අනතුරු වේද? තව කොයි තරම් ගින්දර වලේද? සුලිස්ලන් වේද? භූමි කම්පා වේද? කොයි තරම් ගොඩනැගිලි සංඛ්‍යාවක් කැඩේද කියලා අපිට සාහිතියක් ගන්න පුළුවන් කමක් නැහැ පිළිතුරු. ඒ තරම් ඉතාම අවිනිශ්චිත ලෝකයක යුද වාතාවරණ තියෙන, ප්‍රිය අනතුරු තියෙන, සාභාවික උපද්‍රව තියෙන, අනතුරු තියෙන ලෝකයක අපි ඉන්නේ. අපේ ජීවිතේ ලොකු විශ්වාසයක් අපිට තියන්න බෑ මේ භෞතික ලෝකයේ තුල. නමුත් අපිට අපේ ආධ්‍යාත්මික ලෝකයේ යන අපේ මනස ගැන කිසියම් විදියක විශ්වාසයක් අපිට තියන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? අපිට මේ ලෝකයේ තියෙන වටිනාම දහම දර්ශනය අපිට මුණ ගැහිලා තියෙනවා. අන්න ඒ දහම තුලින් අපේ හිත පෝෂණය කරගත්තොත් භෞතික වශයෙන් යන ඕනෑම අභියෝගයන් අපිට ජය ගන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතයේදී අපිට මේ ගමන නිවන් පත් කරගන්න බැරි වුණත් අපේ ඉන්න මේ ධම්මකට අනුරූපව අපිට ඊළඟ අත්න භාවයේදී ධර්මයේ පිළිපදින පුරුවන් හොඳම තැනක අපට ඉපදෙන්නට මේ කුසලයම හේතු වාසනා වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න අපි අදිස්ථාන කරගනිමු. පින්නතුණ්ඩ මේ සඳහන් කරපු කරුණු වලින් ප්‍රශ්න හම් තියනවා නම් අපි ඒකට තවත් සහන බඳිනවා. ස්වාමීන් වහන්සේ උපසංචේතන ඊට පස්සේ තණ්හා විතක්ක විචාරක විතක්ක විචාර තණ්හා. තණ්හා කියන්නේ අවදිද? නෑ, ඒ චේතනා කියන ටික ඔක්කොම එකටම පහළ වෙනවා. ඒක නම් වශයෙන් එකට තිබ්බට ඒ ටික සමාන්තරව මේ කියන්නේ විපාක මට්ටමේදී හේක්‍රේසයක් නැතුව ඒ ටික පහළ වෙනවා. එතෙන්දී අවිද්‍යාව ආදී නැහැ. ඒ කියන්නේ රූපය වෙනම සඳහන් කරන්නේ මානසික පැත්ත චිත්තසැචික ටික එකටම පහළ වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒක විපාක මට්ටමේදී කිසිම එකක් අකුසල සාගත නැහැ. කුසලවත් නැහැ ඒවා. ඒවා අව්‍යාකෘත කියලා තියෙන්නේ. ඒවා උපේක්ෂා සාගතයි. ඒකට ඒ දෙක නිරුද්ධ වුණාට පස්සේ තමයි ඊළඟට ඇතිවන විතක්ක විචාර. ඒ නැති වෙන්නේ සම්පූර්ණම අවිද්‍යා පාදකව. එතෙන්දී නව කර්ම මට්ටම යන්නේ. එතන ගත්තත් එකක් පස්සේ අනික කතාව නෙවෙයි ඇත්තටම දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ගත්තා. ඒ කරුණ කියනවල නිසා වෙන වෙනම කිව්වට ඒ එකංගයක් කියනවා නම් අනිත් ඔක්කොම ඒත් එකම කියනවා. ඒක මොකද පැහැදිලිවම දක්වනවා තිතයි සිතවිලි දෙකම එකට පහළ වෙනවා කියන එක. ඒක උපාද නිරෝධාච ඒකාලම්බර වත්තු ආදි වශයෙන් ධර්මී තා පැහැදිලිව දක්වනවා. සිතක් යම් තැනක පහළ වෙනවා නම් ඒ පහළ වීමත් සමගම විශේෂම චෛත්‍යක හතක් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒකංගතා ජීවිතින්දී කියන ඒ හත ඒ දෙක එකටම පහළ වෙනවා. ඔව් ඒක පෙරපස නොයම පහළ වෙනවා. එතකොට එකකින් පස්සේ එකක් හතව නෙවෙයි කියන්නේ ඒකෝපපද නිරෝධාච ඒකලම්බන වත්තුකාපිය විදියට එකම වෙලාවෙ පහළ වෙන විදිහ තමයි සඳහන් වෙන්නේ. නමුත් මේ වචනේ අපිට කියන්න ඕනනේ කියන අනුපිළිවෙල තියෙනවනේ. ඒ නිසා එකකින් පස්සේ එකක් කියලා තියෙනවා. ඔව් නැත්නම් මේ වචනයක් අත්නොක් කියන බැත්නෝ ඊට පස්සේ. එතකොට එකක් මුලින් කිව්වා කියලා මුලින් පසුව කියන කතාව නෙවෙයි යන්නේ. ඒකයි. හොඳයි පේනතුනි කාලයක් ඉක්මලා ගිහලා තියෙනවා. ඉතින් පේනතුන බොහොමත්ම තින් අද වෙසක් වන් පොහොය දිනේ වෙනුවෙන් පේනතුන හුඟ දිනේ සිල් සමාදන් වුණා. ඉතින් පන්සල හුඟක් ලස්සන වුණා ඔබ ආපු නිසා. ඔබේ සහභාගීත්වයෙන් පන්සල හුඟක් ලස්සනයි. ඉතින් ඔබට හැම දිනටම අපි පින් දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා වහක් මහසිල වැඩ කරන්නේ ඔබට මේ පාසු ගණ්ඩික ලබා දෙන්න. ඉතින් ඔබ දුර බැහැරින්දල හෝ ඇවිල්ලා මේ පාසු ගණ්ඩික විඳින එක තමයි මේ ස්ථානවලට උදව්පකාර කරපු විය පැහැදන් කරපු අයට කරන ලොකුම කෘතඥතාවය. ඉතින් මේ සෙවණේ ඉන්න ගමන් මේ පාසු ගණ්ඩික විඳින ගමන් මේ දහම තවත් අයට දෙන්නට, ඒ වගේම තවත් කෙනෙක් ඊළඟ දවසේ එක්කන් එන්නට අදිස්ථාන කරගන්නට ඕන. අර අපේ හිතවත් මහත්තයෙක් කියන දුලිප් මහත්තය එයාගේ අර පුතාලා කීප දෙනෙක් මේකන් ඇවිල්ලා අද සිල් ගන්න කියලා බලෙන් මේකන් ඇවිල්ලා සිල් දෙ දෙන්නා. ඉතින් ඇත්තටම මම නිතර කියන මේ දුලිප් මහත්තය මේ ඇත්තටම අනිත් අයට උදව් කරන හොඟා. ඉතින් ඔබත් බලන්න තව කෙනෙක් හරි එක්කන් එන බලන්න ඕන. දවසේ මෙන්න බැරි නම් අරුවක් හරි ඉන්න කියලා එක්කන් එන ඕනේ. ඒක තමයි නියම ආදරය කියලා කියන්නේ. ඔබ ඇත්තටම ධර්මයේ තේරුම් ගත්ත නම් ධර්මයේ පිළිපදිනවා නම් ඒ ධර්මයේ අනිසංස දන්නවා නම් ඔබ දරුවෙක් වෙන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න පිට කෙනෙක් හරි නිකන් හරි එක්කන් එන්න ඒක තමයි ඔබ යන්න කරන උදව්ව. ඒ නිසා ඒවත් හොඳ දේවල්. ඒකට අදිස්ථාන කරගන්න. ඉතින් මේ අද දෙන ආපු දහම් කරුණු ඊළඟ වෙසක් පොහොය වෙනකම් මතක් කර කර ඉන්න, ඊළඟ පොහොය වෙනකම් මේව සිහිපත් කර මේ මේව පිළිපදින උත්සාහ කරන්න, බණ භාවනා වඩන්න, අමතක් දිනව නම් තවත් සලකන්න, මිය ගිහලා නම් එයාට පින් අනුමෝදන් කරන්න, අනිත් දහ අසල් පාසි අමල තාත්ලින නම් එයාට උදව් කරන්න, කුඩා දරුවෝ ඉන්නවා නම් අසරණ අය ඉගෙන ගන්න එයාට පුළුවන් තරම් උදව් කරන්න, මේ ජීවිත ගමන සාර්ථක වෙන පිණිතුනේ යවතු කරනකොට ඉතින් මේ හැම දෙයකින්ම තමගේ ජීවිතය වඩා වඩා ආත්ම සාර්ථක වෙනවා, දියුණු වෙනවා. ඉතින් පිණිතුනේ හැම දෙනාම බුද්ධ ධර්ම සංගයෙන් තෙරුවන් ගිරි බොහොම ආදරයෙන් කටයුතු කරන අය, ස්වාමීන් වහන්සේට බොහොම ආදරයෙන් ගෞරවයෙන් දානේ පූජා කරන අය, නිතර දානේ සෝදානම් කරලා මේ විහාරස්ථානේ දිනුවට නිරතුරුව කටයුතු කරන අය තමයි ඔබ හැම දෙනෙක්ම. ඉතින් අප නිරතුරුව ඔබේ ගුණවත් බව අගය කරනවා, ඔබට පින් දෙනවා, ඔබට ආශිර්වාද කරනවා. ඉතින් මේ සියලු කාමර බලයෙන් පින්තුන හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා, නිරොග් නිරෝගී සම්පන්නිය කෙර ජීවනයේ සැලසේවා, වඩ වඩාත්ම ජීවිතයේ මේ ධම්මඟ වඩන්නට පහසුකම් සැලසේවා, නිරොග් නිරෝගී සම්පන්නිය කෙර ජීවනයේ සැලසේවා. මේ උතුම් පින් කමල් හේතුවෙන් ඔබ හැම දිනාටම උතුම් ධර්මාභෝධයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පරන්තා ච නින්දුක්ඛං, භයං පරන්තා ච නිම්භයං, සෝකං පරන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා, සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.